සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස අපාරුතාතේ සං අමතස්ස ద్వාරා යේසෝතවන්තෝ පමුංචන්තු සන්ධං විහිංස සංඤී පගුණන්න භාසයින් ධම්මං පනීතං මනුජේසු බ්‍රහ්මේති ගරපටියට ස්වාමීන් වහන්සේලාගෙන අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අදත් මේ පින්තුන් සිරිත් පරිදි මාසිකව සිදු කරන ආගමික වැඩසටහන් වලට සහභාගී වෙන අවස්ථාව ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ 2014 ඇසළ පුන් පොහොදා සිල් සමාදන් වෙච්ච අවස්ථාව සංඝයාමී සිදු කරන ධර්ම දේශනාවට යොමු ගැනීමටයි බලාපොරොත්තු වන්නේ අද මාතේ මේ දින තුනට විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇසළ පොහොය ආශ්‍රිතව සිදුවෙච්ච බෞද්ධ සාහිත්‍යයේ ඊටම වැදගත් කරුණු කීපයක් පැහැදිලි කරන්නට. මේ පින්තුන් අද දින ධර්ම දේශනාවල් දෙහුම් කන් දුන්නා ඇසළ පොහේ තියෙන වැදගත්කම පිළිබඳව. ඇසළ පොහේ වැදගත් වන්නේ කොයි කරුණු නිසාද? ප්‍රථම ධර්ම දේශනය. ඊළඟට වෙනත් මොනවද වැඩගත් කරනු? ඉපදිච්ච දවස. මව්කුස පිළිසිඳ ගත දවස. සිද්ධාර්ථ කුමාරයා මහා මාය දේවියගේ කුසේ පිළිසිඳ ගත දවස. ඊට අමතරව වස්සැසීම ආරම්භ වෙච්ච දවස් හැටියට සැලකන්නේ ඇසළ පොහොය දැන් අද මේ පින්තුන් වස් ආරාධනා කරන්න සූදානම් වෙන්නේ ඉන්නේ. එතකොට වස්සැසීම ආරම්භ වුණු දිනේ හැටියට සැලකන්නේ ඇසළ පොන් පොහොය දිනේ. පින්තුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝකෙට පහළ වෙච්ච දවස් අද. බුද්ධ රත්නය මුලින් පහළ වුණා ධර්ම රත්නය බුදුහාමුදුරන්ගේ හදවතෙහි මනසෙහි පහළ වුණා. ඒ පහළ වෙච්ච සද්ධර්මය ලෝකයට දේශනා කරපු දවස ආද ධර්ම රත්නය ලෝකයට පහළ වෙච්ච දවස ආද ඒ ධර්ම රත්නය ශ්‍රවණය කරලා ලෝකෙට සංඝ රත්නය බිහි වෙච්ච දවස ආද එනිසා දෙවියන් මිනිසුන් බ්‍රහ්මයන් සහිත මේ තුන් ලෝකියම අප්‍රමාණ ශ්‍රද්ධාවට ප්‍රසාදයට ගෞරවයට ලක් වෙච්ච බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ පහළ වෙච්ච දවස අද දවස. එනිසා බුද්ධ රත්නය වෙසක් පොහොය දිනේක පහළ වුණත් සංඝ රත්නය සහ ධර්ම රත්නයත් නිසිලෙස ලොවට දායාදේ ලැබුණේ අද වෙනි දවසකයි. එනිසා අද දවස අපට බොහොම වටිනවා. පින්තුනි බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව සිදු කිරීම සම්බන්ධ කරුණු ත්‍රිපිටකයේ පුරාම නොඑක් තැන්වල සඳහන් වෙනවා. ඒ අතර විශේෂ කරුණු රැසක් එක තැන් වෙලා තියෙන ස්ථානයක් හැටියට අපට දක්වන්නට පුළුවන් විනය පිටකයේ මහවග්ගපාලිය. මහා වග්ගපාලි කියන පොත. විනය පිටකේ මහා වග්ගය තමයි බුදුහාඳුරෝ සම්බුද්ධත්වයට පත්වෙච්ච මොහොතේ පටන් ඒ මුල් සති කිහිපය ගෙවිච්ච හැටි, පස්සක මහණුන්ට ධර්ම දේශනා කරපු ආකාරයත්, මහා බ්‍රහ්මයා බුදුහාඳුරන්ට ධර්ම දේශනා කිරීමට ආරාධනා කිරීමත්, ඒ වගේම පස්සක මහණුන් මහණ වීමත්, ඒ වගේම ඔවුන් සෝතාපන්න වීමත්, ඒ වගේම ඒ සියලු දෙනාම රහත් භාවයට පත්වීමත්, යසකුල පුත්‍රයන් පැවිදි වීමත්, ඔහු රහත් භාවයට පත්වීමත්, යසකුල පුත්‍රයාගේ යහළුවන් හතර දෙනා විමල සුභා වූ පුණ්‍යදි ගමන්පති කියන මේ හතර දෙනාත් පැවිදි වීම ගැන, ඒ වගේම ඔහුගේ මිතුරන් ඇතුළු ඒ පිරිස 60 දෙනෙක් මේ සංඝරත්නයට ඇතුළත් වීම පිළිබඳව ප්‍රථම රහතන් වහන්සේ 69ට බුදුරජාණන් වහන්සේ ධර්ම ප්‍රචාරය සඳහා වැඩම කරන්නට ආරාධනා කිරීමත් පිළිබඳ මේ කරුණ රැස එක්තැන් වෙලා පැහැදිලිවම තියෙන ස්ථානයක් තමයි විනය පිටකයේ මහා වග්ගපාලිය කියලා කියන්නේ. එහි මහා වග්ගපාලිය මහා ඛණ්ඩයේ ආරම්භ වන්නේ බුදුරජාණන් වහන්සේ උරුවේ දනව්වේ නේරංජනා නදී තීරයේ උන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච ජයත්‍රි මහ බෝධි මහන්සේ සමීපයේ ඉඳගෙන උන්වහන්සේ අවබෝධ කරගත්තු මේ හේතුඵල ධර්ම, මේ ගැඹුරු ධර්ම මෙනෙහි කිරීමේ පටන් තමයි මේ මහා වග්ගපාලිය මුල් කොටස ආරම්භ වන්නේ. බුදුහාමුදුරුවෝ සසර අනාදිමත් කාලයක් මේ උතුම් සම්බුද්ධත්වයට සඳහා ලෝකෝ පරිත්‍යාගයක් කළා. මේ පිනතුන අහලා තියෙනවා අහසේ තියෙන ග්‍රහතාරකාවලට වඩා උන්වහන්සේ ඇස් දන් දුන්න කියලා. ඒ වගේම මේ මහා පොළවේ පෘථිවියේ තියෙන පස්වලට වඩා උන්වහන්සේ තමන් වහන්සේගේ ශරීරයේ මස් දන් දීලා තියෙනවා බුද්ධත්වයට සඳහා. මහා සාගරයේ ජලයට වඩා උන්වහන්සේ අපේ ආත්ම භාවවලදී තමන්ගේ ශරීරයේ ලේ දන් දීලා තියෙනවා. ඉතින් ඒ තරම් සුවිශාල පරිත්‍යාගයක් කරලා මේ සම්මා සම්බුද්ධත්වයට සාක්ෂාත් කරගත්තට පස්සේ බුදුහාමුදුරුවෝ සටි කීපයක් මේ ආපෝ ඉතාම දුර ගමනෙහි ඉතාම වෙහෙසකර ගමන නිමාවටපත් වෙලා ළඟ වූ ආධ්‍යාත්මික සුවය ගැන බුදුහාමුදුරුවෝ උදාහර සතුටක් භුක්ති විඳා. පින්නතනි අද අපි ජීවිතේ නොඑක් දේවල් ලබනකොට හුඟක් සතුට වෙනවා නේද? විභාග සමත් වුණාම දැන් කුඩා කාලේ අපි ඇවිදින්න පුළුවන් වුණාට පස්සේ අම්මලා හුඟක් සතුට වෙනවනේ. මුලින්ම අපිව දැක්කාම සතුට වෙනවා. ඊට පස්සේ අපිව කතා කරනවා නම් සතුට වෙනවා. ඊට පස්සේ අපි පොඩ්ඩක් පැත්තකට හැරෙනවා නම් එතකොට අම්මා සතුට වෙනවා. ඒ හැරිච්ච දරුවා වාඩි වෙනකොට සතුට වෙනවා. වාඩි වෙච්ච දරුවා ධන ගන්නකොට සතුට වෙනවා. ඒ ධන ගාපු දරුවා ටිකෙන් ටික ඇවිදින හුරු වෙනකොට අම්මා හුඟක් සතුට වෙනවා. ඒත් එක හොඳට කතා කරන්න පුළුවන් වෙනකොට අම්මා තවත් සතුට වෙනවා. ඒ දරුවා පාසල් ගිහිල්ලා විභාග සමත් වුණාට පස්සේ තවත් සතුට වෙනවා. ඔහොම ඔහොම ආපු ගමන් මාගේදී පින්නතුනි අපි ජීවිතේ නොඑක් සම්දිස්ථාන පසුබල තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ අතීත ආත්ම භව ගත්තු තින් පින්නතුනි උන්වහන්සේ මෙවැනි අතීත ආත්ම භවන් රැසක් අසංඛ්‍ය ගණන් ගණන් කරන්න බැරි සංඛ්‍යාවක් උන්වහන්සේ ගත කළ තියෙනවා. අපේ ජීවිතවල මේ ආකාරයට ජයග්‍රහණ ලැබෙනකොට, විභාග සමත් වෙනකොට, උපාධි ලැබෙනකොට, ඒ වගේම ගිහි පින්නතුන් හැටියට මේ පින්නතුන් ආවාහ විවාහ වෙනකොට, දරුව ලැබෙනකොට හුඟක් සතුට වෙනවා. ඒ සතුට ලැබුණට පස්සේ අපි හිතනවා දැන් සතුට ලැබලා ඉවරයි කියලා නේද? යම් දෙයක් ලැබුණට පස්සේ හිතනවා දැන් හරි තමයි කියලා. උපාධියක් ගත්ත දවසට හිතනවා ජයග්‍රහණ සියල්ලක්ම හරි කියලා. දරුවෙක් ලැබෙච්ච දවසට හිතනවා මුළු ලෝකෙම ජයග්‍රහණය කළා කියලා. ඇතැම් විට අපි කැමතිම වාහනයක් ගත්තට පස්සේ අපි සතුට වෙනවා. අපි උපාධි වලින් ඉහළම උපාධිය ගත්ත දවසට අපි මුවන් සතුට වෙනවා. නමුත් වෙනතුනි මේ හැම දෙයකම තියෙන ස්වභාවය තමයි ඕනෝ ලෝකෝ අතිත්තෝ කියලා කාරණයක් බුදුහාමර දේශනා කළා. අතෘප්තිකර බව කියන එක යමක් ලැබෙනකන් විතරයි අපට ඒකේ සතුට තියෙන්නේ. ලැබීම දක්වා අපි විශාල පරිශ්‍රමයක් දරනවා හැම දෙයකටම. නමුත් ඒක ලැබුණ පස්සේ ඊළඟට අපි යන්නේ ඊළඟ දෙයට. මෙන්න මේ අතීතෝ කියන කාරණය තමයි පින්නතුනේ බුදුදහමේ සඳහන් කරන්නේ දුක්ඛ කියලා. දුක කියලා. මේකට අපි ඉංග්‍රීසියෙන් suffering කියලා කිව්වට පින්නතුනේ මේ දුක්ඛ කියන පදයට පැහැදිලි අදහසක් දෙන්න කිසිම භාෂාවක තනිවදේ නැතිද කියලා හිතන්න බෑ. බුදුදහමේ ඊටාම ගැඹුරු වචන කිහිපයක් සඳහන් වෙනවා. ඒෙන් එකක් තමයි ධම්ම කියන වචනය. අනිත් එක අත්ථ කියන එක. ඊළඟට සංඛාර කියන එක. ඊළඟට දුක්ඛ කියන එක. මොනවද වචන? ධම්ම, අත්ථ, සංඛාර, දුක්ඛ. මේ වචන පිළිබඳව බුදුදහමටම සුවිශේෂී වචන. මේ වචනවල සමහර තැන්වල එක නිශ්චිත තේරුමක් තියෙනවා. සමහර තැන්වලදී එක එක තැන්වල අර්ථය වෙනස් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ කිසිදු වචනයකට වෙනත් භාෂාවකින් සම්පූර්ණ සමාන අර්ථයක් දක්වන්න අමාරුයි. ඒ වචන අතරින් එකක් තමයි දුක්ඛ කියන වචනය. සාමාන්‍යයෙන් අපි කියන්නේ සැපරින් කියලා. නමුත් මේ නැතිනේ සමහර උගතුන් මේ පරිවර්තනය කරන්නේ unsatisfactoriness කියලා. අතෘප්තිකර බව කියලා. දුක්ඛ කියන එකට අපි සැපරින් කියන වචනේ කිව්ව ගමන්ම සමහර අය බුදුදහමත් එක්ක ගැටෙන පටන් ගන්නවා. මේ කියන්නේ මෙහෙම දෙයක්ද කියලා. නමුත් මේ නැතිනේ බුදුදහමේ කියන්නේ මේ දුක්ඛ කියන වචනේ බොහොම ගැඹුරු අර්ථයක්. මේකට සිංහලෙන් සරල සමීප අර්ථයකට යනවා නම් අතෘප්තිකර භාවය කියන වචනයයි ළඟින් යන්නේ. පින්නතුනේ අපි ජීවිතේ ලැබපු ඉලක්කවල ස්වභාවය මේක. අපිට තාම අපේ ජීවිත තෘප්තිමත් වෙලා නැත්තේ මේ දුකේ ස්වභාවය නිසා. මේකට ලස්සන උපමාවක් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. කැලේ ඉන්න සිවලේ. මේ සිවලාට එක්තරා සිවල බඩගින්නින් ඉන්නකොට සිවලට ගහක් පේනවා. ඒ ගහත් කිමු කෑල ගහ කියලා. මේ පිනතුන් කෑල ගස් දැකලා ඉත රතු පාට ලොකු මල් තියෙන ගස් වර්ගයක්. මේ කෑල ගහ දකිනකොට මේ සිවල ඈතදි හිතනවා මේ මස් තියෙන ගහක් කියලා. ඔහු හිතන්නේ මස් තියෙන ගහක් කියලා. හිවලම් වා සතුටු වෙලා මේ ගහ ළඟට දුවගෙන යනවා. මොකද මේ මල් ගහ යටත් වැටිලා තියෙනවා. ඔහු හිතන්නේ මේ මස් තියෙන ගහක්. ඒ බිම වැටිලා තියෙන මස් කියලා. බඩගිනි වෙලා මේ ගහ ළඟට දුවගෙන යන මේ සිවල මුලින්ම හමු වෙච්ච කෑල මලයි කටට අරගෙන ගන්නවා. ඌ හිතන්නේ මස් කෑල්ලක් කියලා. කටට ගත්තට පස්සේ ඌ දකින්නේ මස් නෙවෙයි කියලා. ගහයක තියෙන හැම මලක්ම මේ වගේ ඌ කටට ගන්නවා. කටට ගන්න මල ගත්තට පස්සේ ඌ දකින්නවා මස් නෙවෙයි කියලා. නමුත් මේ අසරණ සිවලා එතනින් නවතින්නේ නැහැ. ඌ මොකද කරන්නේ? ඌ අනිත් මස් වැටෙනකම් බලාගෙන ඉන්නවා. ගහේ තියෙන මල් දිහා බලාගෙන ඉන්නවා. ඒ මලත් වැටෙනකම් බලා ඒ හැම වැටෙන හැම මලක්ම කඩලා ගන්නවා මස් කියලා හිතලා. නමුත් ගන්න මල ගත්තට පස්සේ දකින්නේ මස් නෙවෙයි කියලා. මේ ගහ ළඟම වෙහෙසටපත් වෙලා අවසානයේ මේ සිවලා මරණයටපත් වෙනවා. පින්නතුන් මේ උපමාව දක්වන්නේ අපේ ජීවිත පිළිබඳව. අපේ ජීවිතත් මේ වගේ දේවල් මේ වගේ ස්වභාවයක් තියෙන පින්නතුන්. අපි කුඩා කාලේ පටන් ආපු මේ ගමන් මගේ අපි නිතරම හිතන්නේ තමන් ළඟම සමීපවටම වර්තමානයේ තියෙන දේ ලබා ගැනීම තමයි ජීවිත ඉලක්කය කියලා. ඒ දේ ලබා ගත්තට පස්සේ අපේ ජීවිතයේ ඉලක්කය සම්පූර්ණ වෙනවා. අපේ ජීවිතයේ සතුට ලැබෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. එහෙම අපි මේ දුර ගමනක් මේ දුවගෙන යන්නේ. නමුත් ඒ දේ ලැබුණට පස්සේ පිනතුණි ඊට පස්සේ ඒකේ සතුට ඉවර වෙනවා. ඊට පස්සේ ඊළඟ දේ හොයාගෙන යනවා. මෙන්න මේක තමයි පින්තුනි සැබෑ ලෙසම බුදුදහමේ කියන මේ දුක්ඛ කියන වචනයට ළඟින් යන අර්ථය. ජීවිතය අතෘප්තිකර භාවය කියන එක. අපි ඇසෙන් රූප දැකලා, කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ විඳලා, දිවෙන් රස විඳලා, ශරීරයෙන් පහස ලබලා, මනසට අරමුණු අරගෙන මේ ඉන්ද්‍රිය හය තුළින් අපි ලබන ජීවිතයේ ස්වභාවය තමයි මේක. මේ දේවල් පින්නතුනි අපේ ඇසට පේන දේ ලස්සන දෙයක් නම් අපි ඒ ගැන මුලින් සතුට වෙනවා. ඒ දේ පින්නතුනේ සතුට උනත් අපිට එක කලකට පස්සේ ඒක තව දුරටත් සතුටක් වෙන්නේ අපට. ඒක ලැබුණට පස්සේ ඒක සාමාන්‍ය දෙයක් වෙනවා. අනිත් දේ තමයි ඒ ලැබුණු දේ දිගින් දිගටම එක වගේ පවත්වාගෙන යන්න අපට පුළුවන් කමක් නැහැ. දැන් අපි කිමු දරුවෙක් ගත්තා කියලා, වාහනයක් ගත්තා කියලා. ඒ දේ පින්නතුනේ එක දිගටම අපි කැමති විදිහට පවත්වාගෙන යන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේක තමයි පින්නතුනේ මේ දුකේ ස්වභාවය. අපි කැමති වෙනවා හැමදාම මම කැමති විදිහට මගේ රූපය තියෙන්න ඕන, මම කැමති විදිහට මගේ දරුවෝ ඉන්නට ඕන, මම කැමති විදිහට මම පරිහරණය කරන බඩු බාන්න තියෙන්න ඕන කියලා අපි ජීවිතේ හැමදාම හිතාගෙන ඉන්නවා. නමුත් අපි ඒ කැමති විදිහට මේක පවතින්නේ නැහැ. අන්න ඒ නොපැවතීම නිසා අපි දුකටපත් වෙනවා. එතකොට පින්නතුනේ මෙන්න මේ කරුණේදී බුදුහාමුදුරුවෝ මෙන්න මේ ජීවිත ස්වභාවය අපට දේශනා කළා. මේ දුක ගැන දේශනා කළා. මේ දේශනා කරන කලින් උන්වහන්සේ දුක කියන එක මොකද්ද කියලා අවබෝධ කරගත්තා. ඒ දුකේ ආරම්භය හැටියට දේශනා කළේ මේ දුකේ ස්වභාවය නොදැනීම තමයි උන්වහන්සේ අවබෝධ කරගත්තේ. අපි ලෝක සත්‍යයන් හැටියට පින්නතුනේ ජීවිතය පුරාම අපි යන්නේ මෙන්න මේ දෙයක් සොයාගෙන. මේ සොයාගෙන යන දේ අපි බලාපොරොත්තු වන සුවේ බව අපට, සුවේ නොවන බව අපට ජීවිතයේ තේරෙනවා. නමුත් තේරුමට අපි එකෙන් නවතින්නේ නැහැ. අපි දිගටම ඒ ඔස්සේම ජීවිතය ගණන්ගෙන යනවා. ගිහිල්ලා ගිහිල්ලා අපි වෙහෙසටපත් වෙලා එක්කෙන් වෙනකම් අපි මෙවැනි ජීවිතයක් යන්නේ. ඒ නිසා බුදුහාමුදුර අපට දේශනා කළා මේ යන ගමනමග අපට වෙනස් කරන්න. මේට වඩා නිවෙන සැනසෙන මාර්ගයක් අපේ ජීවිත තුළ තියෙනවා. අන්න ඒ සඳහායි උන්වහන්සේ මේ ධර්මය අවබෝධ කරගත්තේ. ඒ අවබෝධ කරගත්තු ධර්මයේ හේතුඵල ධර්ම මෙනෙහි කරමින් බුදුහාමුදුරුවෝ මුල් සති කිහිපය ගත කළා. ගත කරනකොට උන්වහන්සේට ලොකු සතුටක් ලැබුණා. නියම තෘප්තිය ලබාගත් දවස. මහා බරක් හිතේ තිබිට මහා බරක් බිමින් තියපු අවස්ථාව. දැන් අපි මෙතන බොහොම සැහැල්ලුවෙන් හිටියත් අපි ගෙදර ගැන, දරුවෝ ගැන, පාරේ තියෙන වාහනේ ගැන කීවතාවක් නම් අපි මේ වන විට හිතන්නේ නැද්දනේ? අපේ හිතේ ලොකු බරක් ඇතුවයි අපි මේ ඉන්නේ. නමුත් මෙතන මේ බර සැබෑ ලෙසම අපි බිමින් තියන්නේ අපි ධර්ම අවබෝධ කරගත් දවසට. එදාට කියන්නේ නැති වෙනතුනේ අපි කියන්නේ ඒව අත්හරිනවා කියලා. Tamanට අයිති බඩු බාන්න ගණේ දරුවන් ටික අත්හරිනව නෙවෙයි. ඒ පිළිබඳව Taman සියලුම යුතුයකම් ටික දැනගත් වඩා හොඳින් සම්පූර්ණ කරන ගමන් අපි මේ දුක් ටික නොයන විදිහට මානසිකත්වයක් අපි ඇති කර ගන්නවා. ඒකටයි බුදුදහමෙන් අපට මඟ පෙන්වන්නේ. මේ ධර්ම කරුණ පින්නතුනේ මෙනෙහි කරමින් මේ නවස්ථාවේදී උන්වහන්සේ අජපාල නුගරුක මුලී නවස්ථාවේදී කුහුම්ක ජාතික කියන එක්තරා බ්‍රාහ්මණයෙක් ඔහු නිකන් කටින් අමුතු සද්දයක් දානෝ කියලා එනිසා ඔහුට කියන්නේ කුහුම්ක ජාතික බ්‍රාහ්මණයෙක් කියලා. මේ බ්‍රාහ්මණය ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහුවා, බුදුහාමුදුරනේ බ්‍රාහ්මණය කියන්නේ කාටද කියලා, සැබෑ ලෙසම බ්‍රාහ්මණය කියන්නේ කාටද කියලා. බුදුහාමුදුර කිව්වා බ්‍රාහ්මණය සැබෑ ලෙසම බ්‍රාහ්මණය කියන්නේ මේ ලෝභ දේශාදී අකුසල දහම් ප්‍රහීන කරපු කෙනා, මේවා බිමින් බහාතබපු කෙනා තමයි නියම බ්‍රාහ්මණය කියලා කිව්වේ. එකල බ්‍රාහ්මණ ආගම තමයි ඉන්දියාවේ ප්‍රචලිතව පැවතුනේ. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශූද්‍ර කියලා ප්‍රධාන කුල හතරක් එකල ಭಾರತයේ තිබුණා. ඒ කුලවලින් ඉහළම කුලේ හැටියට සැලකුවේ බ්‍රාහ්මණ වංශිකයන්. ඒ බ්‍රාහ්මණ වංශිකයන් වැරදි කර ඔවුන් ශ්‍රේෂ්ඨතම කුලයක් හැටියට එකල සැලකුවේ. ඔවුන් මොණිවරුන් කියලා සැලකුවේ. බුදුහාමුදුරුවෝ මේ අර්ථය පිළිගත්තේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කළේ උපතින් ශ්‍රමණයෙක් හෝ උපතින් බ්‍රාහ්මණයෙක් හෝ උපතින් වසලෙක් වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා කරන ක්‍රියාවන් අනුවයි වසලෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන්නේ කියලා. මෙතනදී බුදුහාමුදුරුවෝ මේ ආරම්භයේම දේශනා කරනවා. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාට පස්සේ මුලින්ම හමුවෙච්ච කෙනෙක් මේ කුහුම්ක ජාතික බ්‍රාහ්මණයා. ආහා පුරා කියලා මේ නැවුම් වූ බුදුහාමුදුරන්ට හමුවෙච්ච කෙනා. බුදුහාමුදුරුවෝ පින්නතින මුළු ජීවිත කාලයම නැවුම් ජීවිතයක් ගත කළේ. අලුත් ජීවිතයක් ගත කළේ. බුදුහාමුදුරුවෝ අපට භික්ෂුන් වහන්සේලා හැටියට අපට දේශනා කළේ අලුත්ම කෙනෙක් වගේ නිතරම ඉන්න කියලා. අලුත්ම කෙනෙක් කියන්නේ කොහොමද? එදාම පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් වගේ ඉන්න කියලා. එදාම මහාන වෙච්ච හාමුදුර කෙනෙක් කොහොමද? වැඩිය කෑමර ගහන්නේ, වැඩිය දුවන්නේ, හරියම tempat ලොකු හාමුදුරන්ට හරිය ගරු කරනවා. අත් දෙක එකට එක තැන තියා යන්නේ. එදාම මහාන වෙච්ච හාමුදුරල හරියම තෙරුවන් කෙනේ ගෞරවයෙන් පස්සේ හාමුදුරන් එහෙම නැහැ කියනව නෙවෙයි. අර එදාම හාමුදුර හුඟක් මේක සැලකිලිමත්. හරියම අලුත් බවක් තියෙන අලුත් සිවුරක් හම් වෙලා එදාට මේ රජ ඇඳුම ලැබුණා වගේ. හරි අනිත් හාමුදුරන්ට එකකට ළඟ ඉන්නකොට හරියම සතුටක් ජීවිතේ. එතකොට හාමුදුර කෙනෙක් පැවිදි වුණාට පස්සේ උපන්දිනේ හැටියට සැලකන්නේ පැවිදි වෙච්ච දවස. අර උපන්දින ගැන එච්චර සැලකියලා ඊට පස්සේ මහානෙති දවසේ ඉඳන් තමයි අලුත් උපතක් විදිහට සැලකන්නේ. ඉතින් අන්නේ නැවුම් බව හැමදාම කියාගන්න කියලා. ඒ අලුත් බව කියන එක හැමදාම කියාගන්න කියලා බුදුහාමර වික්ෂුන් වහන්සේට දේශනා කළා. ඒ වගේම ඔබටත් හරණක් ඒ වගේ දේශනා කළා. අලුත විවාහ වෙච්ච මනමාලියක් වගේ ඉන්න කියලා. මනමාලියක් වගේ ඉන්න කියලා. එදා බොහොම තැම්පත් බොහොම හොඳට බොහොම ගෞරවාන්විත වැඩි දියන්ත එහෙම ඉන්න අවස්ථාවක් නේ. අන්න ඒ වගේ ඉන්න කියලා අසත්පුරුෂ වදුකා කියලා සූත්‍රයක් තියෙන මේ සූත්‍රය සඳහන් වෙනවා. නැවුම් බව කියන එක පිනතුනේ පුද්ගලයන් ඇසුරු කිරීමේදී. පුද්ගලයන් පිළිබඳව යම් කිසි පරතරයක් තියෙනට ඕන. ඔවුනොවුන් ගැන අන්‍යෝන ගෞරවයක් තියෙනට ඕන. ඒ ගෞරවයේ ඒ විශ්වාසයේ ඒ යම් කිසි මට්ටමක දුරස්ත බව කියන මේ සියල්ලක්ම එක පිනතුනේ යම් කිසි කෙනෙක් දිගු කලක් ආශ්‍රය කළත් ඒක නැත්තා අලුත් කෙනෙක් වගේ හැමදාම ඇසුරු කරන්න පුළුවන් කමක් තියෙනවා. මේක බුදුදහමේ මගේ කරනවා. හැබැයි මේ අලුත් බව පිනතුනේ සැබෑ ලෙසම අපි නැවුම් බවක් බවට පත් වෙන්නේ ධර්මය අවබෝධ කරගත්ත දවසට. ධර්මයේ තියෙන මේ හේතුඵල සිද්ධාන්තය ඇතිවීම නැතිවීම අවබෝධ කරගත්ත දවසට තමයි අපි අලුත් වෙන්නේ. හැම මොහොතක්ම අපට අලුත්. කෙනෙක් මුණගැහෙනවා නම් මුණගැහෙච්ච මොහොතේම අලුත්ම කෙනෙක් වගේ අපට යා ඇසුරු කරන්න පුළුවන්. දැන් අපට කෙනෙක් මුණගැහෙනකොටම එයා කලින් ඇසුරු කරපු අධ්‍යක්ෂක ටික තමයි ඔලුවට එන්නේ අපට. නමුත් පින්තුනේ මෙන්න මේ ධර්ම අවබෝධයත් එක්ක පුද්ගලයේ අලුත්ම පුද්ගලයේ කියන හැඟීමෙන් අපට ආශ්‍රය කරන්න හැකියාව තියෙනවා. එතකොට උහුංග ජාතික බ්‍රාහ්මණයේ තමයි බුදුහාමරට මුලින්ම හමු වෙච්ච මිනිස්සයා. ඈ බුදුනාට පස්සේ ඒක මතක තියාගන්න. ඊළඟට බුදුහාමරණ කෙනෙක් හම් වුණා. ඒ මිනිස්සෙක් නෙවෙයි. හැබැයි ਉਹ මිනිස්යන්ටත් වඩා ගුණහපත්කම් කෙනෙක්. ਉਹ ඇතැම් විට සතර බොහෝ කාලයක් මේ උපකාරය කරන්න බුදුහාමුදුරන්ට පාරමිතා පුරාගෙන එන්නට ඇති. ඒ කවුද? ඒ තමයි මුචලින්ද නාගරාජයා. මුචලින්ද කියන්නේ එක්තරා අමනුෂ්‍ය කොට්ටාසයක ඇති සත්වේ. මේ ආත්මභාවයේ ඉන්න සත්‍යයන් මේ ලෝකේ ඉන්න විවිධ සත්‍යයන් කර්මානුකූල උපදෙච්ච සත්‍යයන් මේ කියන නාගයන්ට පුළුවන් තමන්ගේ ශරීර වේශය වෙනස් කරගන්න. තමන් කැමති මනුස්ස රූපයක් වුණා මනුස්ස රූපයක් නවගන්නත් පුළුවන්. එහෙම පැවිදි වෙච්ච අය ගැන සඳහන් වෙන බුදුදහමේ සමහර මේ ඉරිදිමත් නාගයන් මිනිස්යන් හැටියට රූපේ වෙනස් කරගෙන ඇවිල්ලා මේ බුද්ධ ශාසනය පැවිදි වෙලා තියෙනවා. හැබැයි පැවිදි වුණත් මෙන්න මේ අමනුෂ්‍යයන් හැම රූපේ වෙනස් කරගත්තත් ඔවුන් අවස්ථා දෙකකදී තමන්ගේ ප්‍රകൃති ස්වභාවයෙන් පෙනී සිටින්නට ඕන. මොකක්ද අවස්ථා දෙක? ඒ අවස්ථා දෙක තමයි එක අවස්ථාවක් නිදී ගන්න අවස්ථාව. නිදී ගන්න අවස්ථාවට ඵල ප්‍රථම රූපයට යනවා. අනිත් දේ තමයි කාම සංසර්ගය දෙන අවස්ථාව. දැන් බුදුහණන් කාලේ මෙහෙම හාමුදුරු කෙනෙක් මහණලී කියන. දවල් කාලේ හොඳට අනිත් අය වගේ ඉන්නවා. මිනිස්සු එක්ක වගේ ඉන්නවා. දවස් හද කොහොම හරි උදෑසන වෙලාවක හාමුදුරු කෙනෙක් ගියේ මේ හාමුදුරන්ගේ කුටියට. ගිහිල්ලා බලනකොට කුටිය පුරාම නාගේ. තාම නිදි. හාමුදුරුවෝ තාම නිදි මේක. පස්සේ බුදුහාමුදුරුවෝ මෙයාව ගෙන්නෙව්වා. ගෙන්නවලා ඉකෙන බුදුහාමුදුරුවෝ ඉකෙන මහරෙන හැම කෙනෙකුම ඉරිදි බලෙන් යාව බලන්නේ නැහැ සාමාන්‍යයෙන්. සාමාන්‍ය උන්වහන්සේට ඉරිදි බල කියන එක බුදුහාමුදුරුවන්ට රහතන් වහන්සේට ඉරිදිමත් අයගේ ලක්ෂණය තමයි ඉරිදි බලෙහි ප්‍රතිඵලය තියෙන්නේ. ඒකට කියන ආවර්ජන ප්‍රතිපද ඥානයක් කියලා. දැන් මේ පින්වතෙක් ඉරිදිමත් කෙනෙක් දැක්කට පස්සේ ඔක්කොම ටික එකපාර පේන්නේ නැහැ. ඒ පුද්ගලයා අරමුණු කරගෙන බැලුවොත් තමයි යා කවුද කියලා ඔක්කොම විමසලා බලන්නේ. ඒතර බුදුහාමුදුර වෙනකත් පැවිදිච්ච මේ කෙනා ඇත්තම මිනිහෙක් නෙවෙයි. ඔහුට ලොකු ආසාවක් තිබුණා මේ සංඝ සමාජය දැකලා තෙන්න. ඔහු ඒ නිසා මිනිස් වෙස්සියක් අරගෙන එළ මහනුවර. නමුත් පත් වහන්සේ අහු වුණා බුදුහාමයා ගෙන්නේ බුදුහාමයා ඉස්සරහට මෙයා මිනිස්සෙක් විදිහට ආවා. පස්සේ බුදුහාමයාට යන්න කිව්ව මේ ශාසනය ප්‍රයෝජන ගන්න බෑ කියලා. නමුත් මෙයා බොහොම සංවේගයෙන් අඬාන තමයි ඊට පස්සේ ගිහිල්ලා තියෙන්නේ. කෙසේ වෙතත් මේ මුචලින් දැක් පිනුතුනි බොහොම පින් කරපු කෙනෙක් බුදුහාමඳුරෝ අර බෝධි ආශ්‍රිත විනාස්තාවේදී සති හතරක් විතර ගියාට පස්සේ ලොකු වැස්සක් ඇස්සා. මේ වැස්සමහින් අවස්ථාවේදී මේ මුචලින්ද නාගරාජයා බුදුහාමරේ ළඟට ඇවිල්ලා උන්වහන්සේගේ වටා දරණ ගසාගෙන උන්වහන්සේගේ හිසට ආවරණයක් වෙන විදිහට කෙනිය දල්වාගෙන දවස් 7ක් එක දිගටම හිටියා. ඉඳලේ දවස් 7 වර්ෂාව ඉවරවන්න පස්සේ බුදුහාමරන්ට ගෞරව දක්වලා නමස්කාර කළා. එතනින් ඉක්මලා ගියා. බුදුහාමරන්ට මේ වගේ හම්බෙච්ච නාවියන් ඉන්නවා. ඇතුන් ඉන්නවා. වඳුරන් ඉන්නවා. සමහර කුරුල්ලන් හිටියා. අස්සයන් හිටියා. දැන් කන්ත කස්සයන් මිය ගිහිල්ලා දිවිලෝකෙ ගියා. පස්සියා බුදුහාමරගෙන් බණ අහලා මාර්ගඵල ලැබුවා. මේ මොන ගිහිච්ච පිරිසනාසියක් ඉන්නවා. සත්තු ඉන්නවා. වඳුරු හිමත් ඉඳලා තියෙනවා. බුදුහාමරර වනයේ ඉන්න අවස්ථාවේදී මේ වදින්ම ගෙනත් දුන්නේ. වඳුරු හිටියේ නැහැ බෑ පින්නතනේ සිවලුණක් නැහැ. සිවල්ලු නැහැ. ඒ වගේම රිලවුත් නැහැ. වඳුරා ගුණවත් කෙනෙක් නමුත් රිලවාගේ ගුණ හුඟක් අඩුයි. එහෙමත් ලක්ෂණයක් තියෙනවා. කෙසේ වෙතත් පින්නතුනි මේ මුචලින්ද නාගරාජයාගේ කතාව ඉතාම වැදගත්. ඔහුටත් බුදුහාමුදුරු බණක් කියලා පිටත් කළේ. ඒ වගේම පින්නතුනි ඊට පස්සේ බුදුහාමුදුරු රාජා එතන නුගරුක මුල හිටියා. ඒතකොට තපස්සු බල්ලුක කියන වෙනද දෙබෑ යන සහෝදරයන් දෙන්නා ඒ ස්ථානයෙන් තමන්ගේ වෙළඳාම් සඳහා පිටත් වෙන අවස්ථාවේදී බුදුහාමුදුරු දැකලා උන්වහන්සේ විනදහා මේ පිණු පූජා කළා. මේ දෙන්නා ලංකාවෙන් ගිහිපු දෙන්නෙක් කියලා සඳහන් වෙනවා. මේ දෙන්නට බුදුහාමුදුරු කේස ධාතු දුන්නා. ඒ කේස ධාතු ගිරිහඬු සෑයේ නිදන් කළා කියලා බෞද්ධ සාහිත්‍යය සඳහන් වෙනවා. හැබැයි මේ සූත්‍රයේ මෙතෙන් දී කතාව සඳහන් වෙන්නේ නැහැ. කෙසේ වෙතත් මේ දෙන්නා විලඳ මේ පිණ බුදුහාමුදුරට පූජා කරන්න සූදානම් ඇති අවස්ථාවේදී බුදුහාමුදුරන් අතේ මේ දාණය පිළිගන්න වාදනයක් තිබුණේ නැහැ. පාත්‍රයක් තිබුණේ නැහැ. කලින් පාත්‍රයක් තිබුණා. ගටිකාර මහා බ්‍රහ්ම පූජා කරපු පාත්‍රයේ තිබුණා. හැබැයි දැන් මේ පාත්‍රේ නැහැ. මේ පාත්‍රෙට මොකද උනේ? ඒ පාත්‍රේ පිනතනේ උඩුගම් බලා ගමන් කළා. ඊළා නාගලෝකයට වැටුණා කියලා සඳහන් වෙනවා. අලුතෙන් සතරවරන් දෙවරු මේක බුදුහාමුදුරන්ගේ අදහස දැනගෙන එවලෙම ඇවිල්ලා පාත්‍ර පූජා කළා බුදුහාමුදුරන්ට. බුදුහාමුදුරන් එක පාත්‍රයක් ගලින් නිර්මාණය කරපු පාත්‍රයක් පිළිගත්තා කියලා සඳහන් වෙනවා. ඒ පාත්‍රයෙන් මේ තපස්සු බල්ලක දෙන්නා පූජා කරපු විලඳ මී පිඬු පිළිගෙන වැඳුවා. ඒ විතරක් නෙවෙයි පින්නතනේ මෙතෙන්දී තහම වැදගත් කාරණයක් වෙනවා. මේ දෙන්නා කියනවා මේ දෙන්නා බුදුහාමුදුරු හඳුනාගත්තා. හැබැයි බුදුහාමුදුරු හඳුනාගත්තට බුදුහාමුදුරන්ගේ ධර්මය අහන්නට තරම් භාගයක් තිබුණේ නැහැ. මේ දෙන්නා සඳහන් කරනවා ඒතේ මයං බන්තේ භගවන්තං සරණං ගච්ඡාමි ධම්මංච උපාසකේනෝ භගවා ධාරේතු අඤ්ඤතග්ගේ පහනපේතේ සරණං ගතේති. බුදුරජාණන් වහන්සේ අපව ඔබ වහන්සේගේ උපාසකත්වයෙන් පිළිගන්න අප දෙන්න දෙරුවන් සරණ යනවා, බුදුන් සරණ යනවා, ධර්මයේ සරණ යනවා. මෙතන දැක් වෙන තේච ලෝකයේ පඨමං උපාසක අහේසුම් ද්වේ වාචික මේ බුද්ධ ශාසනයේ පළමු සහ එකම ද්වේ වාචික ශ්‍රාවකවරු දෙදෙනා. ද්වේ වාචික දෙදෙනෙක් සරණ ගිල බුද්ධ ධම්ම කියන මේ දෙරුවන සරණ ගිහිපු දෙදෙනා හැටියට සලකනවා. මේ දෙන්න ඕන් දෙන්න සුවිශේෂී දෙන්නේ හැටියට සඳහන් කරනවා. බුදුහාඳුර මේ දෙන්න නික්මුණාට පස්සේ අජපාල නුගරුක ආශ්‍රයේ වැඩ සිටින අවස්ථාවේදී බුදුහාඳුරෝ මේ අවබෝධ කරගත්තු ගැඹුරු ධර්මය ගැන සිහි කළා. සිහි කරනකොට බුදුහාඳුරන්ට හිතුණා මේ අවබෝධ කරගත්තු ධර්මයේ ලෝකෙට දේශනා කරන එක ලේසි දෙයක් නෙවෙයි. මේ දේශනා කරන මේ ධර්ම ලෝකෙට තේරුම් ගන්න එක සරල දෙයක් නෙවෙයි. මේක ඉතාම දුෂ්කර දෙයක්. මේක දේශකයන් වහන්සේට වෙහෙසකර දෙයක් කියලා බුදුහාඳුරන්ට සිනේ ගියා. මේක දේශනා කරන දේශකයන්ට වෙහෙසකර දෙයක්. මොකද ඒකට හේතුව මේ ලෝකේ රාගයෙන් තෙත් වෙලා රාගයෙන් දැවිලින්න ලෝකයක් මේ තියෙන්නේ. එවැනි ලෝකයක මේ විදිහට දේශනා කිරීම ඒ දේශකයන් වහන්සේටත් වෙහෙසකර දෙයක් කියන එක බුදුහාමුදුරන්ට හිතුණා. හිතිට ගාමම මේ බුදුහාමුදුරන්ගේ සිතවිල්ල සිතින් දැක්කා. කවුද? සාම්ප්‍රති මහ බ්‍රහ්මයා. සාම්ප්‍රති මහ බ්‍රහ්මයා මේක දකින්න කලින් බුදුහාමුදුරේ උන්වහන්සේටම සඳහන් කරගන්නවා, කිච්චේන මේ අධිගතං ආදි වශයෙන් මේක මම ඉතාම දුෂ්කරව අවබෝධ කරගත්ත දෙයක්. මේක දේශනා කිරීම දුෂ්කරයි. ඒ වගේම මේක මේ ධම උඩුගම් බලා යන ධමයක්. සාමාන්‍ය ලෝකයේ පහලට පටිසෝතගාමී ලෝකයක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනුසෝතගාමී ලෝකයක්, ලෝකයේ පල්ලෙහාට ගමන් කරන ලෝකයක් මේ තියෙන්නේ. බුදුදහම කියන්නේ පටිසෝතගාමී ධමයක්. මේ ධම ඉහළට ගමන් කරන ධමයක්. ඇයි මේ ඉහළට ගමන් කරනවා කියලා කියන්නේ? ලෝකයේ මිනිස්සුන්ගේ තියෙන අදහසට වඩා, ආකල්පවලට වඩා වෙනස් මතයක් මේකෙන් මේ කියන්නේ. නමුත් වෙනදනේ හොඳට මතක තියාගන්න, ලෝකයේ බොහෝ දෙනා උත්සාහ කරන්නේ බුදුදහමත් අනුසෝතගාමී ධහමට දහලා බුදුදහමත් පල්ලෙහාට ගමන් කරන ධහමක් බවට පත් කරන්න බොහෝ දෙනා නිතරම උත්සාහ කරනවා. නමුත් අපි හුඟා බුද්ධිමත් වෙන්නට ඕන. යම්කිසි දේශකයන් වහන්සේ කෙනෙක් දේශනා කරනකොට මේක ලෝකයට යන ධහමක්ද, මේක ලෝකෙන් නික්මෙන ධහමක්ද කියන එක අපි දැනගන්නට ඕන. බොහෝ දෙනාට බයයි මේ ධහම කියන, සැබෑ ධහම කියන බයයි. මිනිස්සු අමනාප වෙයි, මිනිස්සු ශ්‍රාවක පිරිස අඩු වෙයි, ශ්‍රාවකයන්ගේ හිත සතුට කරන්න බැරි වෙයි කියලා මිනිස්සු සතුටු වෙන දෙයක් කියන්නේ ලෝකයේ බොහෝ දේශකවරු උත්සාහ කරන්නේ. ඒ විතරක් නෙවෙයි, මේ නිසාම තමයි බෞද්ධ සම්ප්‍රදායය ටිකෙන් ටික වෙනස් වෙලා ගියේ. සියම, බුරුමය, ලාඕසය, කාම්බෝජය, ශ්‍රී ලංකාව වැනි රටවල් මේ මුල් බුදුසමය තුලම ස්ථාවර ඉදි. වියට්නාමය, ටිබෙටය, කොරියාව, ජපානය, චීනය වගේ රටවල් මේ බුදුදහම වෙනස් කර කර ගියේ මේ අනුසෝතගාමී මඟට වැටිලා. නමුත් බුදුදහමේ ස්ථාවර මතය තමයි මේ ලෝකයේ මට්ටමටම ගිහිල්ලා හඬන වැළපෙන ලෝකයකට නෙවෙයි යන්නේ. හඬන වැළපෙන ලෝකයට පිටුපාලා නොහඬා ඉන්නට මාවතකට යන ධමයක් මේක. මේක තමයි බුදුදහමේ තියෙන වෙනස. එනිසා බුදුදහම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පටිසෝතගාමී නිබුණං ගම්භීරං දුද්දසං අනු. මේ ධම පටිසෝතගාමී ධමයක්. මේ ධමයි ඉතාම තියුණු ධමයක්, ගැඹුරු ධමයක්, අවබෝධ කරන්න අමාරු ධමයක් කියලා. මේක අපි තේරුම් ගන්නට ඕන. හැබැයි අවබෝධ කරගන්න අමාරු වුණාට අවබෝධ කරගන්න බෑ කියලා නෙමෙයි මේ දේශනා කරන්නේ. අවබෝධ කරගන්න පුළුවන් අපිට. අපි බොහෝ දෙනෙක් දක්ෂයි ඒකට. ඒ දක්ෂතාවයේ ඇතුළත තමයි මේ මිනිස් ලෝකේ අපි ඉපදිලා ඉන්නේ. ඒ දක්ෂතාවයේ පින්නතුනේ තීරණය කරන්න එපා. අපි හුඟක් ඉගෙන ගත්තු අය නෙවෙයි, අපට හුඟක් භාෂා බෑ, අපිට උපාධි නෑ විශ්වවිද්‍යාල වලින්, ඒ නිසා අපිට බෑ කියලා. බුදුදහමේ දක්ෂතාවයේ බුද්ධිමත් බව බලන්නේ පින්නතුනේ උපාධියෙන් නෙවෙයි, භාෂා ඥානෙන් නෙවෙයි. බුදුදහමේ දක්ෂතාවයේ බලන්නේ මේ පටිච්චසමුප්පාදය හේතුඵල ධර්ම අවබෝධ කරගන්න කොච්චරනම් මේක නා දක්ෂද කියන කාරණේ මත. එතන පැතැමිට විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙක් වෙන්න පුළුවන්. උපාධිධාරී ගුරුවරයෙක් වෙන්න පුළුවන්. සාමාන්‍ය කම්කරුවෙක් වෙන්න පුළුවන්. ඇතැමිට කැලිකසල ඉවත් කරන කිසිදු සාක්ෂරතාවයක් නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. බුදුහාමරෙන් කාලේ වගේ හිටිය සුනිත වගේ අය. රජ්ජුමාලා වගේ හිටියා. ඒ නිසා පින්නතුනි මේ ධර්ම අවබෝධ කරගන්නවද කියන එක තීරණය වන්නේ අපි කොච්චර මේ සඳහා අවධානය යොමු කරලා අපි මේ ගැන හිතන දක්ෂද කියන කාරණිය මත. ඒ විතරක් නෙවෙයි, මේ ධර්ම තීරුම් ගැනීමේදී පින්නතුනි වයස බලපානවා නම් බලපාන්නේ අවුරුදු 7ට අඩු කෙනෙකුට අවබෝධ කරගන්න බැහැ කියන කාරණේ විතරයි. අවුරුදු 7 සම්පූර්ණ වෙලා තියෙනවා නම් එවැනි ඕනෑම කෙනෙකුට යම් කිසි ප්‍රමාණයකට සමම් මේ සසර බුද්ධිය දිනු කරු ප්‍රමාණය මේක අවබෝධ කරගන්න පුළුවන්. බුදුහාමරෙන් කාලේදී අවුරුදු 7දී මහාන වෙච්ච අය, අවුරුදු 20-25දී මහාන වෙච්ච යෝන් බද්දර යවුනේ තරුණ වයසේදී මහාන වෙච්ච අය හිටියා. අවුරුදු 40දී පැවිදි වෙච්ච අය හිටියා. අවුරුදු 80දී පැවිදි වෙච්ච බක්කොළ හාමුදුරුවෝ වගේ අය හිටියා. අවුරුදු 120 දී මහාන වෙච්ච රාධාහාමුදුරෝ සෝනා මෙහෙණිය වගේ හිටියා. ඒ බොහෝ දෙනෙක් රහත් වුණා. අවුරුදු 120 දී මහාන ලරහත් වෙච්ච එක් හිටියා. ඒ නිසා ඔබ කාටවත් කියන්න පුළුවන් කමක් නෑ දැන් මං වයස් නෑ මං දැන් නාකි කියලා. කාටවත් කියන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා ඔබට වඩා වයසින් වැඩි අයලා කල බොහෝ දෙනෙක් පැවිදි වෙලා මේ ශාසනයෙන් ප්‍රයෝජන අරගෙන තියෙනවා. මෙන්න මේ ගැඹුරු බව අවබෝධ කිරීමත් සමගම මේක සඳහන් කිරීමත් සමගම පිනතුනේ මහා බ්‍රහ්මිය කියන බුදුහාමුදුරනේ එහෙම හිතන්න එපා. මේ ලෝකේ අවබෝධ කරගන්න පුළුවන් අය ඉන්නවා ඒ අය වෙනුවෙන් මේ ධර්ම දේශනා කරන්න කියලා. මහා බ්‍රහ්මිය ආරාධනා නොකලත් පින්නතුනේ බුදුහාමුදුර ධර්ම දේශනා කරනවා. බුදුහාමුදුර ධර්ම දේශනා කරන්නේ මෙච්චර කාලයක් පෙරම්පුරල සම්බුද්ධත්වයට පත් උනේ. නමුත් මේක පින්නතුනේ එක්තරා සම්ප්‍රදායක්. මහා බ්‍රහ්මියගේ ආරාධනාව ලැබීම ලෝකයේ පහළ වෙච්ච සියලුම බුදුරුන්ගේ ලක්ෂණයක් මේක. සමහර අය කියනවා බ්‍රාහ්මණ සංකල්පයේ බුදුදහමට ආපු අවස්ථාවක් කියලා. නමුත් එහෙම එකක් නෙවෙයි පින්නතුනේ. දෙවියන් බ්‍රහ්මයන් සමග නිතරම බුදුදහමේ සම්බන්ධතාවය තියෙනවා. ඒක සුවිශේෂී සම්බන්ධතාවයක්. එතකොට එතෙන්දි සහාම්ප්‍රති මහා බ්‍රහ්මයන් සඳහන් කරාට පස්සේ බුදුහාමුදුරුවෝ ඊරිදි බලවලින් ලෝකයේ දිහා බැලුවා. ඊට පස්සේ තන උන්වහන්සේ හරියටම ලෝකය ගැන අවධානය යොමු කළ බැලුවේ. බලනකොට උන්වහන්සේට තේරුණා හරියට ලෝකය කියන්නේ නෙළුම් විලක් වගේ කියලා. නෙළුම් විල කියලා කියන්නේ නෙළුම් විලේ යටම තියෙන ඉතාම කුඩා පොහොට්ටු තියෙනවා. ඊට වඩා වතුරේ මැද කාපු ඊට වඩා ටිකක් ලොකු වෙච්ච පොහොට්ටු තියෙනවා. වතුරේ ගෑවි නොගෑවි තියෙන හෙට දවසේ ඉර පායපු ගමන්ම විකසිත වෙන නෙළුම් මල් ඒ නෙළුම් විලේ තියෙනවා. බුදුහාමුදුරුවෝ තන්නේ වගේම දැක්කා මේ ලෝකේ ඉන්නව සමහර අය බුද්ධි මට්ටමේ අඩු අය. සමහර අය මධ්‍යම මට්ටමේ නැයි සමහර අය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නැමැති සූර්යාලෝකයේ පහළ වෙච්ච ගමන්ම විකසිත වෙන්න පුළුවන් පිරිසක් මේ ලෝකේ ඉන්නවා කියලා. ප්‍රඥාව දිනු කරගෙන අපු පිරිසක් ලෝකේ ඉන්න බව බුදුහාමුදුරන් කෙනේ ගියා. බුදුහාමුදුරුවෝ ඒ අය සඳහා ධර්ම දේශනා කරන්න සූදානම් වුණා. සෝදානම් වෙලා උන්වහන්සේ ඉතාම ලස්සන ප්‍රකාශයක් දේශනා කරනවා. අපාරුතං තේසං අමතස්ස ධාරා යේ සෝතවන්තු පමුංචන්තු සද්දම්. අමා දොර අමෘතය නැමැති දොරටුව දැන් අරිනවා. දෙසවන් ඇත්තෝ සද්ධාව මුදා හරිත්වා. මොන්න ලෝකෙද කියනවා දැන් බණ කියන සෝදානම් කන් දෙක තියන අය ඉන්නවනම් කන් දෙක තියන අය ඉන්නවනම් කන් ඇහෙන අය ඉන්නවනම් දැන් ඔන්න ශ්‍රද්ධාව මුදා හරින වෙලාව කියලා ආරාධනාවක් කළා. විවෘත ආරාධනාවක් කරන බුදුහාමුදුරුවෝ සංහරට වචනයම මේක ප්‍රකාශ කරන්න ඇති. පිනතුනි මේ ප්‍රකාශයත් එක්ක බුදුහාමුදුරුවෝ බැලුවා බණ කිව්වොත් ඉක්මනටම බණ මේ කියන දහම ඉක්මනින්ම අවබෝධ කරගන්න සුදුසු අය ලෝකේ කවුද ඉන්නේ කියලා. බුදුහාමුදුරුවෝ දැක්ක පින්තුනි ඒ අවස්ථාව වන විට කිසියම් කෙනෙක් ධ්‍යාන ලබාගෙන තියෙනවා නම් ධ්‍යාන කියන්නේ සමතේ දිනු කළා කාමච්ඡන්දාදී පංච නීවරණ බෙහෙවීම යටපත් කරලා හිත හුඟාක්ම පිරිසිදුව ඉන්න කෙනෙකුට තමයි මේ ධර්ම දේශනා කරොත් ඉක්මනින්ම අවබෝධ කරගන්න පුළුවන් කියලා උන්වහන්සේට පෙනී ගියා. කවුද එහෙමයි ලෝකයේ දෙකිටිය? බුදුහාමුදුරුවෝ ආශ්‍රය කිරීමෙන්ම දැක්කා ආලාර කාලාම අභිඥාලාභී කෙනෙක්. ආලාර කාලාම ධ්‍යානලාභී කෙනෙක් කියලා බුදුහාමුදුරුවෝ දැක්කා. ආලාර කාලාම බුදුහාමුදුරුවන්ට මුලින් දුෂ්කර ක්‍රියා කරන කාලයේ සත්‍ය ගවීසී කාලේ උන්වහන්සේට හමු වුණා. ඒ නිසා බුදුහාමුදුරුවෝ බැලුවා ආලාර කාලාමට බණ කිව්වොත් ඔහුට මේක අවබෝධ වෙනවා කියලා. බැලුවා කොහෙද ඉන්නේ කියලා. බලනකොට මොකද පෙනී ගියේ? බුදුහාමුදුර දැක්කා අහෝ අභාග්‍යක තරම මීට සතියකට කලින් ආලාර කාලාම මියගිහිල්ලා. මිය ගියා විතරක් නෙවෙයි උන්වහන්සේ බැලුවා මෙයා කොහෙද ඉපදෙලින්නේ කියලා. ඔහු කොහෙද ඉපදෙලින්නේ? මහා කල්ප 84000ක් ආයුෂ තියෙන නේව සංඥා නා සංඥායතනයේ කියන අරූපාවචර බ්‍රහ්ම ලෝකේ. බුදුවරු ලක්ෂ දෙකක් විතර පහළ වෙනකන් ඔහු එහි ඉන්නවා. අති විශාල දීර්ඝ කාලයක්. ඊට පස්සේ බැලුවා අවබෝධ කරනවා නම් කාටද ඊළඟට මේකට සුදුසු කෙනා කියලා. ඊළඟට කෙනේ ගියා උද්දකරාම පුත්ත කියන කෙනා බුද්ධිමත් කෙනෙක්. ඔහුට මේ ධර්ම දේශනය කරොත් ඔහුට අවබෝධ වෙනවා කියලා. ඔහු ගැන බැලුවා විමසලා බැලුවා බලනකොට මොකද පෙනී ගියේ? ඔහු ඊට කලින් දවසේ රැන්නේ ගිහිල්ලා. කලින් දවසේ. ඒ නිසා වුන් දෙන්නාටම ධර්ම දේශනා කිරීමට අවස්ථාවක් ලැබුණේ. ඔහුත් ඒ වගේම අරූපාවචර බ්‍රහ්මෝ කිපදුනා. ඊළඟට බුදුහාඳුර බැලුවා ධර්ම දේශනා කරෝතින් ඊළඟට කාටද අවබෝධ වෙන්නේ කියලා. බුදුහාඳුරන් පෙනී ගියා උන්වහන්සේ සමග බොහෝ කලක් එකට පිළිවෙත් පුරපු පස්සග මහණුන් මතක් වුණා උන්වහන්සේට. ඔවුන් බරණැස ඉතිපසනාරාමේ ඉන්නවා. ඔවුන් සොයාගෙන ඔවුන්ට ධර්ම දේශනා කළොත් ඊළඟට අවබෝධ කරගන්න පුළුවන් මට්ටමේ ඉන්නේ මේ පස් දෙනා කියලා. බුදුහාමුදුරෝ මොවුන් පස් දෙනා හොයාගෙන ගියා. මෙහෙම යන ගමනේදී උපක කියන ආජීවකේ බුදුහාමුදුරන්ට මගදී මුණ ගැහුණා. මේක සුවිශේෂී මුණ ගැහිමක්. මේ උපක ඇහුව බුදුහාමුදුරන්ගෙන් ඔබ වහන්සේ කොයි වගේ කෙනෙක්ද කියලා. බුදුහාමුදුරෝ දේශනා කරනවා සම්බා විභූ සබ්බ විදු හමස්මි සබ්බේසු ධම්මේසු අනුපලිත්තෝ කියලා. මම සියල්ලක්ම අවබෝධ කරගෙන සියල්ලක්ම ඉක්මවා ඉන්න කෙනෙක්. ඒ විතරක් නෙවෙයි සියලු කිසිදු ධමක නොඇලී තෘෂ්ණා රහිත වින්න කෙනෙක් කියලා උපකට බුදුහාමුදුරෝ දේශනා කළා. ඒ විතරක් නෙවෙයි මම ධර්ම චක්‍රයේ දේශනා කිරීමට ගච්ඡාමි පාසෙ නම් පුරම් අන්ධ භූතස්මින් ලෝකස්මින් ආච්ඡං අමත දුන්දුබින් අවිද්‍යාව නැමැති අන්ධකාරයෙන් වෙලිය සිටින ලෝකයාට ප්‍රඥා ලෝකේ දල්වන්නට මම බර නැස ඉතිපස ඉසිපතන ආරාමයට යමින් ඉන්න ගමනේ කියලා සඳහන් කළා. පින්නතුනි උපත කිව්වේ නෑ බුදුහාඳුරේ නැගේ බල මට කියන්න කියලා. ඔහු ටිකක් මාන්නේ හිටිය කෙනෙක්, බොහෝ එක්තරා ආගමික කෙනෙක්. එහෙම කෙනෙක් වෙන්න පුළුවන් වෙන්නත් පුළුවන් කියලා ඔහු ඔලුවහන්න ගියා. හැබැයි පින්නතුනි පස්සේ කාලේ මේ උපත බුදුහාඳුර හමු වෙනවා. ජීවිත ගැන හුඟා කලකිරෙලා ඉන්න කාලේ තමන්ගේ අතීත මිතුරා හොයාගෙන මේ උපකැවිල්ල පස්සේ කාලේ මහන වෙලා මාර්ගඵල ලබනවා. ඇතැමිට ඔහු මුණ ගැහෙන්නම වෙන්න පුළුවන් මේ මාර්ගය ඔස්සේ බුදුහාමුදුරු වැඩම කරන්න ඇත්තේ ඔහුට පිට වෙන්න. මෙහෙම පින්නතුනි බොහෝ මග අතර ගෙවාගෙන බුදුහාමුදුරෝ පස්සග මහණුන් හිටිය ඉසිපතනාරාමයට වැඩම කළා. වැඩම කරනකොට එදා ඔවුන් සමග එකට දුෂ්කර ක්‍රියාවක් කරන අවස්ථාවේදී එදා සිද්ධාර්ථ තාපසේ හැටියට හිටිය පාස්හාවි බුදුහාමුදුරෝ ශරීරයේ බොහොම දුර්වල වෙලා හිටියේ. නමුත් දැන් හොඳට ශරීරයේ ප්‍රകൃතිමත් වෙලා පහපත් ශරීරයක් ඉතාම බබලන සිරුරක් සහිතව පස්සක මහණුන් වෙත බුදුහාමුදුරු වැඩම කරනකොට මොකද ඔවුන් හිතුවේ? කල්පනා කළේ පස්සග මහණුන් කල්පනා කරනවා මේ තැනැත්තා ශරීරයට සැප දීලා දැන් බොහොම ශරීරය තෘප්තිමත් කරගෙන ඉන්න මොහුනම් නිර්වාණ අවබෝධය ලබාගෙන නැහැ කියලා. බුදුහාමුදුරන්ට කතා කරේ ඇවැත්නි කියලා ආවුසෝ කියලා. දුරදීම බුදුහාමුදුරේනව දැකලා බුදුහාමුදුරෝ ශාක්‍ය වංශිකයෙක් නිසා ඒ වගේම තමන් සමග එකට බමුණතරව සිටි කෙනෙක් යහළුවෙක් මිත්‍රයෙක් වශයෙන් සැලකලා බුදුහාමුදුරන්ට ආසනයක් දීම විතරක් ඕන් ආසනයක් දීමට විතරක් තීරණය කළා. නමුත් බුදුහාමුදුර ළඟා වෙනවත් එක්කම උන්වහන්සේගේ හිමිච්ච ගුණය නිසා මෙයාට තවදුරටත් තමන්ගේ හිටපු ආසනවල ඉන්න බැරි වුණා. ඔවුන් නැගිටලා බුදුහාමුදුරන් ඉස්සරහට ගිහින් පිළි අරගෙන දෙපා සෝදලා බුදුහාමුදුරව ගෞරවාන්විතව පිළිගත්තා. පිළිගත්තා කියනதுනි කතා කළේ ආවුසෝ කියලා. ආවුසෝ කියන්නේ මිත්‍රයා කියලා. යහළුවෝ මිත්‍රයා කියලා සමතත්වයෙන් තමයි බුදුහාමුදුරන්ට ආමන්ත්‍රණය කළේ. බුදුහාමුදුරෝ කොණ්ඩඤ්ඤ හාමුදුරන්ට කියනවා කොණ්ඩඤ්ඤ එහෙම කියන්න එපා. මේ තථාගතයන් වහන්සේ දැන් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ඉන්නේ. බුදුබව ලැබලා ඉන්නේ. ඔබට ධර්ම දේශනා කරන්නයි මේ දුරදැහෙන ධම්මං මේ ඔබ සොයාගෙන ආවේ කියලා. මොන් පිළිගත්තද? පළවෙනි පාර කිව්වා, දෙවෙනි පාර කිව්වා, තුන්වෙනි පාර කිව්වා. පිළිගත්තේ නැහැ. පිළිගත්තේ නැහැ. බුදු වෙලා ඇවිල්ලා කිව්වත් පිළිගත්තේ නැහැ. ඇයි මෙහෙම නොපිළිගන්න හේතුව? මොවුන්ගේ ආගමේ එකල ಭಾರತೀಯ ජන සමාජයේ දැඩි මතයක් තිබුණා විමුක්තිය ලබන්න නම් ශරීරයට දුක් දීලා විතරමයි ඒක කරන්න පුළුවන් කියලා. අන්න ඒ මතය තමයි මෝන් නියෝජනය කළේ. නමුත් වෙනතුනි හිතන්න එපා මේ කොණ්ඩඤ්ඤ කියන්නේ සාමාන්‍ය කෙනෙක් කියලා. මේ බුදුහාමුදුරු හමු වෙන්නම මේ බුදුහාමුදුරන්ගේ පළවෙනි ශ්‍රාවකේ වෙන්නම අසංඛ්‍ය කල්පලක්ෂයන් කිරුම් පුරාගෙන ආපු කෙනෙක්. නිකන් කෙනෙක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි මේ සිද්ධාර්ථ කුමාරයාට නම් තියෙන වෙලාවේ දැරැස් වෙච්ච ඉතාම දක්ෂ බමුණන් 108 දෙනාගෙන් වයසින් අඩුම ප්‍රඥාවන්තම කෙනා උනේ කවුද? මේ කොණ්ඩඤ්ඤමයි. අනිත් බ්‍රාහ්මණයන් 107 දෙනෙක්ම ඇඟිලි දෙකක් උස්සලා ගිහිගේ හිතු කෙටියටින් සක්විති රජ වෙනවා, පැවිදි වුණොතින් බුදු වෙනවායි කියලා ඇඟිලි දෙකක් උස්සලා අනාවැකි දෙකක් කියපු අවස්ථාවේදී වයසින් අඩුවටම හිටිය මේ කොණ්ඩඤ්ඤේදා තනි ඇඟිල්ල උස්සලා කිව්වේ අනිවාර්යයෙන්ම බුදු වෙනවා කියලා. එහෙම උදාර ප්‍රකාශයක් කරපු සිංහ නාදයක් වගේ ප්‍රකාශයක් කරපු මේ කොණ්ඩඤ්ඤ අද කියනවා මේ බුදු වෙලා අවස්ථාවේදී කියනවා ඔබ බුදු වෙලා නැහැ කියලා. ඔහුගේ දැනුමට ඔහුගේ අර දෘෂ්ටි යට වුණා. ඒක හේතුව ඔහුගේ දැනුම බුද්ධිය වැඩි. නමුත් ඊටත් වඩා මේ දෘෂ්ටිය ප්‍රබලයි. දෘෂ්ටියේ තියෙන හානිය මේක. ඒ නිසා දෘෂ්ටියට මේ ප්‍රඥාව යට වුණා. දෘෂ්ටි ඉස්මතු වෙලා මේකේ බුදුනේ නැහැ කියලා. හැබැයි ඊට පස්සේ බුදුහාමරෝ ඉතාම වැදගත් ප්‍රශ්නයක් ඇහුවා. මොකද ප්‍රශ්නේ? කොණ්ඩඤ්ඤ, මම මීට කලින් ඔබට කවදාවත් කියලා කීයේද මම බුදුනායි කියලා? මීට කලින් මම කවදාවත් ඔබට කියලා කීයේද මම සම්මා සම්බුද්දට පත් උනායි කියලා? දිනතනේ මේ කොණ්ඩඤ්ඤ කියන්නේ බුදුහාමුදුරෝ මේ ආත්මභාවය විතරක් හමුවෙච්ච කෙනෙක් නෙවෙයි. සතර බොහෝ කාලයකට මුණ ගැහිච්ච කෙනෙක්. ඒ අතීත සම්බන්ධයේ අතීත ස්මරණ ශක්තිය මොහුගේ අවිඥානිකව තියෙන හැටි. ඒ ප්‍රකාශය කිව්ව විතරයි මම පිළිගත්තා. මම පිළිගත්ත කවදාවත් එහෙමනම් එහෙම ප්‍රකාශයක් කළා නෑ, නැතුව බොරුවක් කියලා නෑ කවදාවත්. මෙන්න මේකයි පින්තුනි සත්‍ය වචනේ තියෙන ප්‍රබලකම. සත්‍ය වචනේ මුවා ප්‍රබලයි. සත්‍යවාදී බව වීම තමයි පින්තුනි නිවන් මාගේ කොච්චර කෙනෙක් යනවද කියන එක තීරණය කරන ප්‍රබලම සාධකය. කෙනෙක්ගේ දැනුමවත් වෙන කිසිදු සුදුසුකමකටත් වඩා කරණිමෙත සූත්‍රයේ දැක්වෙන්නේ සක්කෝ උජෝච සූජෝච. ඍජු වෙන්න, වඩාත්ම ඍජු වෙන්න. මේ ඍජු බව තීරණය කරන ප්‍රධානම සාධකයක් තමයි සත්‍යවාදී වීම. අවංකමක්. ඒ නිසා මේ ප්‍රකාශ කරාට පස්සේ ඕන් බණහනට සෝදානම් වුණා. සාමාන්‍යයෙන් අපි අහන ධම්මචක්ක සූත්‍රය පටන් ගන්නේ පිනතුනේ මෙතනින්. ද්වේමේ භික්ඛව යන්තා පබ්බජිතේන නසීවි තබ්බා කියන එක පටන් ගන්නෙ මෙතන. අපි සාමාන්‍යයෙන් අහන ධම්මචක්ක සූත්‍රය පටන් ගන්නෙ මෙතනින්. නමුත් මෙතෙන්ට එන්න කලින් වෙච්ච සියලුම ප්‍රකාශ ටික මේ මහවග්ගපාලිහි අන්තර්ගත වෙලා තියෙනවා. ඒ කරුණ ටික තමයි අපි මේ සඳහන් කළේ. ඒ විතරක් නෙවෙයි, පළමුවෙන් බුදුහාමුදුරුවෝ කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ට මේ ධර්මයේ දේශනා කරනකොට උන්වහන්සේ ආරම්භයේදීම දේශනා කරනවා හොඳට මේ බණ අහන්න කියලා. හොඳට අවධානයෙන් මේ බණ අහන්න කියලා ප්‍රකාශ කළයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන්න පටන් ගත්තේ. ඒ පටන් අරගෙන පළමුවෙන්ම සඳහන් කරන්නේ මහණෙනි, මේ ලෝකයේ අන්ත දෙකක් තියෙනවා, අත්තකිල මතාන යෝගයේ හා කාමසුකලිකාන යෝගයේ කියලා. විමුක්තිය සඳහා ශරීරයට දැඩේ සැපදීම සහ දුක්දීම කියන මේ අන්ත දෙකක් තියෙනවා. ඒ අන්ත දෙකම බැහැර කළා මධ්‍යම ප්‍රතිපදාව යන්න කියන එකයි මුලින්ම කරපු ප්‍රකාශය. පින්නතුනි බුදුරජාණන් වහන්සේ මෙතනින්නම් දේශනා කරන්නේ දුකේ ස්වභාවය. පින්නතුනි දුකේ ස්වභාවය දේශනා කරද්දී පළමුවෙන්ම දුක කියන එක දේශනා කළා. ජාති විදුක්ඛ, ජරා විදුක්ඛ, ව්‍යාධි විදුක්ඛ ආදී කියන කාරණා ටික සඳහන් කරලා තියෙනවා. එතකොට පින්නතුනි බුදුහාමුදුරුවෝ දුක කියලා කොමක්ද දේශනා කළේ ලෝකෙට? බුදුහාමුදුරුවෝ ලෝකෙට දුක කියලා මොකද දේශනා කළේ? හ්ම්? මේ පිනතුන් කියන බලන්න මොකද්ද දුක කියලා කියන්නේ? අනිත්‍ය. මොකද්ද අනිත්‍ය කියලා කියන්නේ? මොකද්ද අනිත්‍ය කියලා කියන්නේ? ස්ථිරතාවයක් නැති එක. උදාහරණයක් කියන බලන්න. අනිත්‍යතාවට උදාහරණයක් කියන බලන්න. උදාහරණයක් පෙන්වන්න බලන්න ජීවිතේ. මනස ජීවිතේ මොකද්ද? අනිත්‍ය කියන්නේ මොකද්ද? ඇතිවීමයි නැතිවීමයි. උදාහරණකින් කියන්න බලන්න. පෙන්නල කියන බලන්න මෙන්න මේක තමයි දුක, මේකේ අනිත්‍යතාවය කියලා. දැනුණාට කමන්නේ නැහැ, බය වෙන්න එපා. ලෙඩවීම දුකයි නේ. ඔව්. ලෙඩවීම, වයසට යෑම, මහලු වීම නේද? ඔව්. පින්නතුනි මේව තමයි සාමාන්‍ය අපි ලෝකයේ දුක කියලා කියන්නේ. සාමාන්‍ය ලෝකයේ විවහාර කරන දුක මේක තමයි. නමුත් පින්නතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ ධමචක් සූත්‍රයේදී පුබ්බේ අනුසුතිසු ධම්මේසෝ චක්කු මුදපාදී ඥානං උදපාදී විඥා උදපාදී පඤ්ඤා උදපාදී කියලා. බුදුහාමුදුරුවෝ බොහොමනදී අවබෝධ කරගත්තු ධනමිහ ස්වභාවය උන්වහන්සේ දේශනා කළා. පෙර නොයසු විරු ධමයක් මට අවබෝධ වුණා කියලා. පෙර නොයසු විරු ධමයක් බුදුහාමුදුරන්ට පහළුණා කියලා. බුදුහාමුදුරුවෝ එදා අර උද්‍යානයේ ක්‍රීඩාව සඳහා යන අවස්ථාවේදී ඡාන්‍යමතියත් එක්ක සතර පෙර නිමිති දැක්කා. ලෙඩෙක්, මහල්ලෙක්, මලමිණියක් දැක්කා. එහෙම දැකලා හොඳට ඔහුගෙන් අසහා දැනගත්තු බුදුහාමුදුරුවෝ තමයි මේ දේශනා කරන්නේ. මේ බොමැණදී අවබෝධ කරගත්තේ මම පෙර නොයසු විරෝධමක් කියලා. එදා ඡන්නමැතියගෙන් අවබෝධ කරගත්තු දේ නම් මහලු වීම, ලෙඩවීම කියන එක බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තේ. එහෙනම් බුදුහාමුදුරණ දුස්තර ක්‍රියා කරනව දැක්කර අවුරුදු ගානක්. ඒකයි මේකයි සමාන නම් දැන් අපි ලෙඩ වෙච්ච හැ දැකලා තියෙනවා, මහලු වෙච්ච හැ දැකලා තියෙනවා, අපේ ළඟම ඥාතින් මියනවා අපි දැකලා තියෙනවා. එලෙස දකින ලෝකයටයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ දුක දන්නේ නැහැ කියලා. දුක්ඛ අඥානං කියලා. දුක්ඛ සමුදය අඥානං කියලා. ඒ වගේම මේ ධර්මයේ අපෝවිදයි, මේ ධර්මයේ අදක්ෂයි, මේ ධර්මයේ කිසිම හැකියාවක් නැහැ කියලා දේශනා කරන්නේ. දරුවන්, ඥාති මිත්‍රාදීන්, දෙමෝපියන් ලෙඩ වෙලා වයසට ගිහිල්ලා මරණයටපත් වෙනෝ දැක දැක හඬන ලෝකයටයි බුදුහාඳුරෝ කියන්නේ දුක දන්නේ නැහැ කියලා. දුක දැනගැනීමේ දක්ෂතාවයකුත් නැහැ කියලා දේශනා කරන්නේ මෙවැනි ලෝකයටයි. එනිසා පින්වතුනි මෙතන වෙනසක් තියෙනවා. මේ ටික අවබෝධ කර ගැනීමත් ධර්මයට යම් කිසි සුදුසුකමක් නැත්තේ නෑ. කෙනෙක් මහලු වීම දකිනකොට, ලෙඩවීම දකිනකොට, මරණය දකිනකොට අනේ ඉක්මනට මේ ධර්මයට වෙලා ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියලා උනන්දුවක් ඇති වෙනවා. ඒක හොඳ දෙයක්. නමුත් පින්තුනි මේ ධර්මයට ආවට පස්සේ අවබෝධ කරගන්න දුක අර ලෙඩවීම මරණය කියන සාමාන්‍ය දෙයක් නෙවෙයි. ඊට වඩා මෙතන අවබෝධ කරගන්න දුකේ වෙනසක් තියෙනවා. මොකද්ද මේ දුකේ, මේ අවබෝධ කරගන්න දුකේ තියෙන වෙනස? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා කාරණයක් දේශනා කරන පිණිතුරු. අර ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණපි දුක්ඛං, අපේ සංපයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡන් නැලබරි සංපි දුක්ඛං කියලා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන කාරණයක් බුදුදහමේ දැක්වෙනවා. මෙන්න මේ දුකයි බුදුහාමුදුරුවෝ එදා බොමැණදී අවබෝධ කරගත්තේ. මෙන්න මේ දුක අවබෝධ කරගන්නකයි බුදුහාමුදුරුවෝ දැන් මේ ධර්ම දේශනා කරන සූදානම් වන්නේ. මේකයි පිනතුනි වටිනාම දේ. එතකොට මේ දුක අවබෝධ කරගත්තොත් තමයි දැන් අපි මේ ලෙඩවීම, මහලු වීම කියන දුකක නිදහස් වෙන්නේ. නැත්තම් සාමාන්‍ය කෙනෙක් මැරිලායි කියලා දැක්කට අපි දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. කෙනෙක් මිය ගියාට පස්සේ අඬනවා. අඬලා සතියක් ඉඳලා යනවා. ආයෙත් පස්සේ හිතියගෙනම තමයි. සතියක් යන්නේ නැහැ. මරණ එක පැත්තක තිබිති අනෙක් පැත්තෙන් ඉඳගෙන hina වෙනවනේ. ලොකු වෙනසක් නැහැ අපේ. අපට එහෙම අවබෝධ වීමක් නැහැ පිනතුනි. එහෙම අවබෝධ වෙනවා නම් අපි මීට වඩා ධර්මය අපට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. බුදුදහමේ පින්තුනේ ඊට වඩා ගැඹුරු දෙයක් කියනවා. මේ සංකීර්තින පංච උපාදාන කන්දා දුක්ඛ කියන කාරණය මේක තමයි වැදගත්ම දේ. පංච උපාදාන සංදේ කියන එක ගැන මේ පින්තුන් නිතරම අහලා තියෙනවා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන එක. අපි ඇතෙන් රූපයක් දකිනවා නම් ඒ දකින්නේ පින්තුනේ දකිනකොට මේ පංච උපාදාන සංදේ වැය වෙලයි. මේකෙහි ප්‍රතිඵලයක් විදිහට අපි යමක් දකින්නේ ඇති. අපි කනෙන් ශබ්දයක් අහනවා නම්, නාසයෙන් ගඳ සුවඳක් විඳිනවා නම්, මේ ඉන්ද්‍රිය වලින් යම් කිසි අරමුණක් ගන්නවා නම් පින්තුනේ ඒ ගන්නවා, ඒ දැනුම ලබනවා කියන්නේම මේ පංච උපාදාන සංදේ ක්ෂණිකව එක මොහොතක දිහටගත්තා. හටගත්තේ විතරක් නෙවෙයි, ඒ හටගත්තු එක නිරුද්ධ වෙලා නැති වෙලා ඒක වැය වෙලා ගියාට පස්සේ අපට මේ ගැන අවබෝධ වෙන්නේ. ඒක ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා යනවා. ඒ නැති වෙච්ච නිරුද්ධ වෙච්ච අපි ඒකට සිසේෂණ කියලා කියන්නේ. මෙන්න මේ නිරුද්ධ වෙච්ච එක දන්නේ නැති නිසා අපි හිතාගෙන ඉන්නවා මේක තවදුරටත් තියෙයි කියලා. මෙන්න මේ නිරුද්ධ වෙච්ච අතීතය තවදුරටත් තියෙනවා කියලා හිතාගෙන ඉඳීම තමයි පින්තුනේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා කියන්නේ. අපේ ඇසෙන් දැකපු රූප, කනෙන් අහපු ශබ්ද, නාසයෙන් විඳපු දේවල් අපට නැවත ඒකට යනකොට ඒ වගේම සමාන දෙයක් අපට ලැබෙනවා. ලැබෙන්නේ නැත්නම් හැබැයි මේ පින්තුන් ගෙදර යනකොට ගෙදර උදේ තියලා හුදේවත් පේනවා. ඒ තිබුච්ච තැන්වලම තියෙනවා. ඒ ගෙදර යනකොට පින්තුනේ ඒ ගෙදරින් එනකොට කන්නාඩි ළඟටත් ගිහිල්ලා නෑවෙන්නේ. එතකොට ඒ ගෙදර හැමදේම බලනකොට පේනවා කන්නාඩි ළඟට ගියාට පස්සේ කන්නාඩියේ පින්තූරේ තියෙනවා. දැන් මේ පින්තුන් කියනවාද කන්නාඩියේ පින්තූරේ මං එනකන් හිටියයි කියලා. දැන් ගෙදර බලු පැටියක් තියෙනවා, ඔක්කොම බඩමුට්ටුත් ටිකක් තියෙනවා, රූපවාහිනියක් තියෙනවා, කණ්ණාඩියක් තියෙනවා. කණ්ණාඩියේ පින්තූරෙත් මම උදේ අර පොයල දානකොට හිටිය මම දැන් මං එන ගම හිටිය හරි හොඳයි කියලා කියනවාද අපි? පින්තුනේ කණ්ණාඩියට වෙච්ච දේම තමයි, කණ්ණාඩියේ පින්තූරට වෙච්ච දේම තමයි ගෙදරින් එනකොට වෙච්ච අනිත් හැම දෙයකටම තුනේ. ඒකයි දකින්නකොට අවදාන යොමු කරනකොට මේ ලෝකයේ අලුතෙන් නිර්මාණය වෙනවා. කන්නාඩිය ළඟට ගෙදරක විතරක් නෙවෙයි පිනතුනි. මේ පිනතුන් මීට කලින් හිටිය තත්පර ඉඳලා මේ මොහොතේන කොට ස්වභාවයක මේ හැම මොහොතකම අලුත් අත්දැකීමක් ඇති වෙමින් නිරුද්ධ වෙමින් යන්නේ. ඊට අනුව මනසේ අලුත් අලුත් සිතුවිලි පහළ වෙනවා. මෙන්න මේක අපේ ජීවිතයේ සමස්ත අත්දැකීම බවට පත් කරගන්නයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ. මේක අපට අතරක් නැතුව, ස්පේස් එකක් නැතුව කන්ටිනියුස්ලි මේක අපට ජීවිතයට ප්‍රත්‍යක්ෂ කිරීම සඳහායි ධර්ම දේශනා කළේ. මේක සම්පූර්ණම අපේ අපේ එක්ස්පීරියන්ස් එකක් විදියට ගන්නකම් අපි මේ දුක් ටික විඳිනවා. අපේ දූ දරුවන්ගේ වියෝවලදී විතරක් නෙවෙයි අපට ලැබෙන සැපවලදී සැප අපි කැමති විදියට නොපවතිනකොට අපි දුකටපත් වෙන්නේ මේ නියම සත්‍ය අපි දන්නේ නැති නිසා. ඉතින් බුදුහාමුදුරුවෝ මේ පස්සග මහණුට දේශනා කරන්නේ මොකද්ද? අන්ත දෙකක් තියෙනවා. අන්ත දෙක කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි කියන අර්ථ කියලා මත අනියෝගයයි කාමසුඛලේ කානියෝගයයි. තවත් විදිහකට මේක කියන්න පුළුවන් වෙනොත් දැන් මධ්‍යම ප්‍රතිපදාව කියවුවට පස්සේ අපි සාමාන්‍යයෙන් අපි කොහොමද විස්තර කරන්නේ මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ? මැද ඉන්න කියලා නේද? මැද මාමට යන්න කියලානේ. ඔය කිසියම් දෙයක් වැඩිපුරම ලං කරගන්නත් එපා, වැඩිපුරම දුරස් කරගන්නත් එපා, මධ්‍යම ප්‍රමාණය කරන්න කියලානේ අපි කියන්නේ නේ. ඒක සාමාන්‍ය විදිහට මධ්‍යම ප්‍රතිපදාවක් වෙන්න පුළුවන්. නමුත් වෙනතුනේ මේ වෙනතුන්ට අපි ඉඩ තියෙනවාට විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. මජ්ජි කියලා සූත්‍රයක් තියෙනවා. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මේ ආරෂ්ණික මාර්ගයේ විතරක්ම නෙවෙයි. මධ්‍යම ප්‍රතිපදාව කියන එක ඊට වඩා ගැඹුරු එකක්. මධ්‍යම ප්‍රතිපදාවේ කියලා මැද ඉන්නමය කියලා කියන්නේ උපේක්ෂාවෙන් ඉන්න එක විතරක් නෙවෙයි. ඊට වඩා ගැඹුරු අර්ථයක් මෙතන තියෙනවා. මොකද ඇත සහ නැත කියන කොන් දෙකට, අන්ත දෙකට නොවැටී ඉඳීම. ඇත කියලා කියන්නේ මොකද්ද? අපි ඇස්කන්නාසාදී ඉන්ද්‍රිය වලින් යමක් යම් අරමුණක් ගත් අවස්ථාවේදී යම් කිසි කෙනෙක් කියනවා නම් ඒක තාමත් තියේ කියලා ඒකට කියනවා ඇත කියන අන්තය කියලා. යම් කිසි කෙනෙක් කියනවා නම් මේක කිසියම් දෙයක් නෑ මේක මනස විතරයි හරි මේක කිසියම් දෙයක් නෑ ශූන්‍යයි කියලා කියනවා නම් ඒකත් එක අන්තයක්. අර ඇත කියලා ගත්ත අන්තයට කියනවා සාස්වත දෘෂ්ටිය කියලා. නැත කියන අන්තයට අපි කියනවා උච්ඡේද දෘෂ්ටිය කියලා. දැන් මෙතන දැන් මේ සබ්දයක් කරපු අවස්ථාවේදී මේ සබ්දය දැන් තියෙනවද? හෑ මේ සබ්දය තියෙනවද? මේ තියෙන ඉතින් නෑ කියන්නේ කොහොමද? හෑ සන්දකලන්නේ. ඔව් මේ සබ්දේ පිනුතුනේ තියේ කිව්වොත් සාස්ත්‍ර දෘෂ්ටිය යනවා. මේ සබ්දේ නෑ කිව්වොත් උච්ඡේද දෘෂ්ටිය යනවා. අපි කියන්නේ අස්මින් සතේ ඉදන් හෝති අස්මින් අසතේ ඉදන් හෝති. මේ හේතු ටික එකතු වෙනකොට තියෙනවා, හේතු ටික නැති වෙනකොට නැති වෙනවා. මෙන්න මේ දෙකම එක විට දකින ස්වභාවයට තමයි මධ්‍යමාවතේ ගමන් කිරීම කියලා කියන්නේ. මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ ලෝකයේ අනිත් සියලුම ආගම් දර්ශනවල කියන්නේ එක්ක ඇත කියන අන්තයේ ඉන්නේ එක්ක නැත කියන අන්තයේ ඉන්නේ. බුදුදහම විතරයි මේ ඇත සහ නැත කියන අන්ත දෙකම බැහැර කළා. මෙන්න මේ හේතුඵල ධම පටිච්ච සමුප්පාදය මත ලෝකය විස්තර කරන ධමයක් කියලා කියන්නේ. එතකොට දැන් අපි කියලා Taman කියලා පුද්ගලෙක් ඉන්නවායි කියලා කියන්නේ මේ හේතු ටික තියෙන තැනක ඉන්න ස්වභාවයකුයි මේ අපි පුද්ගලයෙක් කියලා කියන්නේ. දැන් මේ පෙනුතුන් කුඩා කාලේ ඉඳන් ගත්තු පින්තූර ගත්තොත් යම් කිසි විදිහක සමාන බවක් තියෙනවා. වෙනස් වෙමින් ඇවිල්ලා යම් කිසි සමානතාවයක් අනන්‍යතාවයක් Tamanට කියන්න පුළුවන්. හැබැයි කිව්වට පින්නතුනි ඒක ඒ පුද්ගලයාම කියලා කිව්වොත් ඒක සාස්ත්‍ර දෘෂ්ටියට යන්නේ, ඇත කියන අන්තයට යන්නේ. යම් කිසි කෙනෙක් කියොත් දැන් සම්පූර්ණ වෙනස් පුද්ගලෙක් කියන ඒක උච්ඡේද දෘෂ්ටියට යන්නේ. දැන් මේ ශබ්ද ගත්තොත් එම් පින්නතුනි මේකටම තට්ටු කරනකොට ඒක සමාන ශබ්ද ටිකක් එන්නේ. මේ උපකරණයට ශබ්ද කරනකොට වෙනස් ශබ්ද ටිකක් යන්නේ. මේ මේතර ශබ්ද කරනකොට වෙනස් ශබ්ද ටිකක් යන්නේ. ඒ ඔක්කොම එක කැප් එක යන අය එක ට්‍රැක් එක යන ටික එක විදිහට සමානව යන්නේ. හැබැයි සමානව ගියාට හිතන්න එපා මේ කලින් තිබෙච්ච ශබ්දයේ මේ දිගට මේකට යන්නේ කියලා. අපේ ජීවිතයත් එහෙමයි. මේ තියෙන කර්ම අවිද්‍යා තණ්හා කියන මේ හේතු ටිකත් එක්ක තියෙන සත්‍යයක් ඉන්නකොට එයාගේ යම් කිසි එක විදිය සමාන බවක් පේනවා. වෙනත් කෙනෙක් එක්ක වෙනස් හඳුනා ගන්න එහෙමයි අපි. එක්කෙනෙක් තවත් කෙනෙක් අතර වෙනස කියන්නේ හරියට මේ උපකරණ තට්ටු කිරීමයි මේ උපකරණ තට්ටු කිරීමයි වගේ. මේක තට්ටු කරනකොට එක විදිය සමාන ශබ්ද ටිකක් තියෙනවා. මේකට තට්ටු කරනකොට එක විදියම ශබ්ද ටිකක් තියෙනවා. හැබැයි දෙබ්බට මේ අලුත් අලුත් ශබ්ද හැම මොහොතෙම ඇතුළත් වෙමි ඇති වෙමි යන්නේ. ඒ නිසා ලෝකේ දන්න කෙනා සාමාන්‍ය කෙනෙක් කියන්නේ මේ එකම ශබ්දයේ දිගටම තියෙන්නේ කියලා. ඒ වගේම අපේ ශරීරය දිහා බැලුවත් අපේ දරුවෝ අපේ දෙමාපියන් කියනා මේ මගේ දුව මගේ අම්මා තමයි මේ දිගටම යන්නේ කියලා. ඒ කියන්නේ අර ශබ්දයේ දිගින් දිගටම ඇති වෙමින් නැති වීමක දන්නේ නැති නිසා. ඇතැම් විට ධර්මයෙන් අන්තයට ගිය කෙනෙක් කියනවා නෑ මේ සත්‍ය පුද්ගලයෙක් නෑ මේ වෙනත් කෙනෙක් කියලා කියනවා. එහෙම කිව්වොත් ඒක තමයි අන්තය. බුදුදහමෙහි මේ කර්ම සිද්ධාන්තය විස්තර කරන්නේ මේ පටිච්ච සමුප්පාදය මත පිහිටලා. මේකයි බුදුදහමේ තියෙන වෙනස. මේක පින්නතුනේ නැවත නැවතත් අපි අහන්නට ඕන. එක දවසක් අහලා බෑ අපි. භික්ෂුන් වහන්සේලා හැටියට පින්නතුනේ අපිත් මේ ධහම නිතර නිතර මහනවා. නිතර නිතර පොත්පත් කියවනවා. මේක දවසකින් දෙහිකින් අපිට කරන්න පුළුවන් අවබෝධයක් නෙවෙයි. යාලි යලිත් අපි මේක අහන්නට ඕන, අහන දෙහිකේ දරා ගන්නට ඕන, නැවත නැවතත් ඉතින් මේක මෙනෙහි කරන්න ඕන. මෙන්න මේ ධර්ම අවු මෙන්න මේ මාර්ගයක් තේරිච්ච කෙනා පින්නතුනි එයා දන්නවා දුක ඇතිවන්නේ කොහොමද කියලා. මෙන්න මේ තමන් මෙන්න මේ ස්වභාවයෙන් යුක්ත ලෝකයකින් අවස්ථාවේදී අපේ දෙමව්පිය වශයෙන් දරුවන් වශයෙන් ඥාති මිත්‍රාදීන් වශයෙන් යම් යම් විදිහේ සම්බන්ධතා ඇතුවයි අපි ලෝකේ ජීවත් වෙන්නේ. ඒ සම්බන්ධතා ඇතුව ජීවත් වෙනකොට ඒ සම්බන්ධතාවය තුළින් මේක මගේ කියලා මම කැමති විදිහට තියෙන්න ඕන කියලා අපි හිතාගත්තොත් මොකද වෙන්නේ? ඒ දේ තමන් කැමති විදිහට නොපවතිනකොට තමන් දුකටපත් වෙනවා. ඒ වගේමයි මේකට ආසා කරවතින් පින්නතුනි මේ ශරීරයට ආසා කරවතින් අපි සාමාන්‍ය දැනට ආසා කරමින් ඉන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යෝ කාමං කාමේති සෝ දුක්ඛං කාමේති. යමක් මේකට කැමති වුණා නම් ඔහු දුකටයි කැමති වෙන්නේ. බුදුහාමුදුරුවෝ ලස්සන උපමාවක් කියනවා. ධර්මයේ ලස්සන උපමාවක් තියෙනවා. ලාම්පු දැල්ලකට ලාම්පුවක් හෝ ගින්දරක් දැල්වලා තියෙනකොට මේ පින්තුන් දන්නවා කුඩා සත්තු ඒ දැල්ලට පනිනවා. ඒ ලාම්පු දැල්ලට ආලෝකයට ගින්දරට පනිනවනේ. කුඩා මෙරු වගේ සත්තු. මේ සත්තු මේ කුඩා සත්තු පින්තුනි ඒ ගින්දරට පනින්නේ ඇයි? සියදිම හානි කරගන්නද? සියදිම හානි කරගන්නනේ මේ සත්තු පනින්නේ. ඒ සත්තුේ දැල්ලට ආසාවෙන් තමයි පනින්නේ. ඔව් හිතාගෙන මේකේ සෝයක් කියේ කියලා. එතකොට දැල්ලට ආසා කරෝති මොකද වෙන්නේ? පිච්චෙන්නේ නැනෝ. එතකොට දැල්ලට ආසා නැකරොත් පිච්චෙන්නේ නැහැ. දැල්ලට ආසා කළා නොපිච්චින පුළුවන්ද? අනේ මට දැල්ලත් වොන පිච්චින නම් බෑ කියලා කිව්වොත් ඒ දෙකම එකට වෙනවද? ඒ දෙකම එකට වෙන්නේ නැහැ. ඔන්න ඕකයි ලෝකේ තියෙන වෙනස පින්නතුනි. අපි මේ ආහාර වලින් සකස් වෙච්ච රූපයට ආසා කළොතින් අනේ මට රූපය ඕන හැබැයි ලෙඩ වෙන්න බෑ මහලු වෙන්න බෑ ඇස් දෙක නොපෙනියන්න බෑ කන් ඇහෙන්නේ නැතුව ඉන්න බෑ කියලා කිව්වොතින් වෙනවද ඒක? ඒක වෙන්නේ නැහැ. මේකට කැමති වුණොතින් අනිත් එකටත් කැමති වෙන්න ඕන. එතකොට මේකට තියෙන දැඩි ආසාව අඩු කරගත්තොත් තමයි අර ඒකත් එක්ක යන අනිත් දුක් ටිකෙන් සමහරට නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරන ඉතාම වැදගත් සූත්‍රයක් අංගුත්තර නිකායේ තියෙනවා. අලබ්බණීය ධම්ම කියලා සූත්‍රයක්. අලබ්බණීය සූත්‍රය. මේකේ දෙවියන් මිනිසුන් බ්‍රහ්මයන් නිතර ප්‍රාර්ථනා කරන කාරණා කීපයක් ගැන කියනවා. මොනවද? ජරා ධම්මං මා ජීරීති කියලා කියනවා. ජරාව මහලු වීම අනේ මාව මහලු භාවයට පත් කරන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවියන් මිනිස්සු බ්‍රහ්මයන් මේ හැම දෙනෙක්ම ප්‍රාර්ථනා කරනවා අනේ මම වයසට නම් යන්න එපා කියලා. නමුත් මොකද වෙන්නේ? වයසට යනකොට හඬනවා වැළපෙනවා පපු යත් ගසාගෙන අඬනවා. ඒ විතරක් නෙවෙයි එහෙම අඬනකොට තමන්ගේ යහළු අය අඬනවා. ඒ වගේම අමනාප අය අඬනවද? අමනාප අය සතුට වෙනවා. හරිම වැදගත් කාරණයක් කියන්නේ. මෙහෙම අපි දුකටපත් වෙනකොට මේ මහලු වෙන්න එපා කියලා හඬද්දී අපි අඬනකොට අපේ යහළු අපිත් එක්ක අඬන විතරක් නෙවෙයි අපිත් එක්ක අමනාප අය සතුට වෙනවා. ඒ නිසා අමනාප අය සතුට කරන්න කැමති නම් අඬන්න. අඬන්න කැමති නම් දැඩිව මාසා කරගත්තාම හරි. දෙවෙනි කාරණය ව්‍යාධි ධම්මං මා ව්‍යාධීති කියලා කියනවා. ලෙඩ වෙන මම අනේ ලෙඩ වෙන්න එපා කියලා ලෙඩවීමට ප්‍රාර්ථනාවක් කරන අනේ ලෙඩ නම් එන්න එපා කියලා. නමුත් මොකද වෙන්නේ? ලෙඩ දුක් තමා කරා එනවා. එනකොට අර වගේම හඬනවා වැළපෙනවා යහළු මිත්‍රාදීන් තමනුත් එක්කම බදාගෙන අඬනවා අමනාපය සිනාසෙන. ඊළඟ කාරණය මරණ ධම්මං මා මේ ඊති. මරණ ධර්මය මාව නොමරාවා කියලා ප්‍රාර්ථනා කරන අනේ මරුවා මාට නම් හානියක් කරන්න එපා කියලා කියනවා. නමුත් මොකද වෙන්නේ? අනිවාර්යෙන්ම අපි ඒක අතරපත් වෙනවා. ඊළඟට කියනවා කය ධම්මං මා කී ඊති. මේ වැය වෙන ස්වභාවය මාව වැය වීම බවට පත් නොකරේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපේ ශරීරේ කල හොඳට ලස්සනට තියෙනවනේ නේ. ඒ ශරීරෙම ටිකෙන් ටික බලන්න දුර්වල වෙන හැටි, කෙට්ටු වෙන හැටි, හැම වැය වෙලා යන හැටි බලන්න, කෙස් ටික ටික අඩු වෙන හැටි බලන්න තමන්ගේ. මේක තමයි පිනතුන් මේ ශය වෙනවා කියලා කියන්නේ. නස්ස ධම්මං මා නස්සීති කියලා කියනවා. මේ නැතින ධර්ම ටිකෙන් ටික විනාශ ස්වභාවයට පත් වෙන ධර්මතාවයක් තියෙනවා. ඒකට එපා කියලා කිව්වට ඒ තත්ත්වයට පත් වෙනවා. සාමාන්‍ය ලෝකයා මෙහෙම කරද්දි පින්නතුනේ හඬද්දි වැළපෙද්දි ධර්මයේ දන්න යම් කිසි හරි අවබෝධයක් ඇති කරගත්තු කෙනෙක් මොකද කරන්නේ? ඔහු වයසට යන එපා කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඔහු කරන්නේ මේ ශරීරය ඔහු දන්නවා ධර්මය අවබෝධ කළා නොකරත් වයසට යෑම මරණයටපත් වීම අනිවාර්යයෙන් සිද්ධ වෙනවා. ඒ නිසා දුකෙන් නිදහස් වෙන නම් මොකද කරන්නට ඕන? මේ තමන්ගේ ශරීරයක තියෙන දැඩි ආසාව ටිකෙන් ටික අඩු කරගන්න එක. මේක ටිකෙන් ටික අඩු කරගන්න නම් ශරීරයේ ස්වභාවය මොකද්ද කියන එක තේරුම් ගන්නට ඕන. මේ ශරීරය නිර්මාණය වෙලා තියෙන්නේ මොකකින්ද? මොනවාකින්ද? ඈ මේ ශරීරය හැදලා තියෙන්නේ රන් දෙදිය මුතුමැණික් වලින්ද? මොනවාකින්ද? ආපෝ තේජෝ වායුව කොහෙන්ද ගත්තේ ශරීරෙට? ඈ තමන්ගේ මොකෙන් ගත්තුවනේ? ආහාර පාන වලින්. මව් කුසට මේ විඥානේ බැසගත්තු දවස ඉඳලාම මව් කුසේ ඉන්න කාලේ අම්මගේ රුධිරයෙන් අම්මගේ පෝෂණයෙන් අපිව පෝෂණය වුණා. ඈ දැන් අම්මත් ළඟ ඉන්න හැමෝම හොඳට සීගර ගන්න පුළුවන්. ඈ අම්මගේ පෝෂණය වුණා අම්මගේ කුසේ ඉන්න අවස්ථාවේදී. මව් කුසෙන් බිහුණාට පස්සේ මොකද වුනේ? අපිම ඊට පස්සේ ආහාර ගන්න පටන් ගත්තා. අපේ ශරීරය කියන්නේ පිනතුනි සම්පූර්ණ මේ කබලින්කාර ආහාරයේ ප්‍රතිඵලයක්. අපි ගත්තු ආහාර පානවල ප්‍රතිඵලයක්. මව් කුසට මේ විඥානයේ බැසගත්තු අවස්ථාවේ පටන් අපට ආහාර නොලැබුණා නම් කොච්චර විඥානයේ තිබුණත් කොයිතරම් හොඳ කර්ම ශක්තියක් තිබුණත් අපි මේ தත්ත්වයට රූපෙන් වර්ධනය වෙන්නේ නැහැ. එහෙනම් ඒ බැසගත්තු විඥානේ එතනින්ම නිරුද්ධ වෙලා වෙනත් මෞකුසකට යනවා. පිළිසඳ ගන්නවා. මෞකුසට පිළිසඳගත්තු විඥානේ මෙතෙක් දුර පෝෂණය වුණේ මවගත්තු ආහාර ටිකෙන් සහ අපි මෙලොවට බිහි වුණාට පස්සේ අපිගත්තු ආහාරවල ප්‍රතිඵලයක් විදියට. ඒ නිසා ශරීරයක් දැක්ක ගමම බලන්න මේ ශරීරය ගැන මොකද්ද? මේ ආහාර පාන ටික, මේ බත් මාළු ව්‍යංජන ටික තමයි මේ තියෙන්නේ කියලා බලන්න. ඒක පිනොද්දී හොඳටම තේින්නේ මෙන්න මෙහෙමයි. මේ ශරීරය අදාපේ වුණාට බලන්න මේ ශරීරය කබලින්කාර ආහාරයේ ප්‍රතිඵලයක් නිසා මේක වෙනත් සතුට ආහාරයක් මේක. පොටියෙක් වගේ આવතින් කොටියට අපේ ශරීරය ආහාරයක්. ඈ කුඩා උඳු පීලීටික හාවෙකුට ආහාරයක්. ඒ උඳු පීලීටික හාවගේ ශරීරයට ගියාට පස්සේ හාවගේ මස් වර්ධනය වෙනවා. ඒ ලෝම වර්ධනය වෙනවා හාවගේ කර්ම බීජයට අනුව. ඒ හාව වෙනත් සතෙක් විසින් මරණයට පත් කරවෝදී නැත්නම් ඒ හාව මිනිසා විසින් ඝාතනය කළ ඒ හාව මස් අනුභව කරවෝදී හාවගේ අතපය මේ ශරීරය ඇති වෙන්නේ නැහැ. මේ කර්ම විඤ්ඤාණයට අනුව මේ ශරීරය කොටස් කරගන්න ඒ මස් ටික. එතකොට ඒ අර උඳු පීරිටේ කබලින් කාරහරයක් වගේ මහාවත් කබලින් කාරහරයක් ඒක ප්‍රොජෙක්ෂන් එක. ඒ හාව අපට ආහාරයක්. අපි කොටියෙකුට ආහාරයක්. කොටියා සිංහයෙකුට ආහාරයක්. ඒ සිංහා මිය ගියාට පස්සේ පොළවේ ඉන්න කුඹින්ට ආහාරයක්. පොළවේ ඉන්න කුඹිටේක පොළවට මැල්ල ගියාට පස්සේ පොළවට ආයි පස් වලට එකතු වෙනවා, ආයි ශාක වලට එකතු වෙනවා. මේ සම්පූර්ණම චක්‍රයක් මේ යන්නේ. එතකොට පින්නතුනි මේ ශරීරයට අපි ආඩම්බර වෙන්න ඕනද එහෙනම්? මේ ශරීරයට අපි ආඩම්බර වෙනවා නම් ආඩම්බර වෙන්නේ අර අපි කාපු දේවල් ටිකට. ඈ මාළු වලට, හොදි වලට, කිරි හොදි වලට, ඉන්දියා පන් වලට, පාපඩම් වලට නේද? ඕවට තමයි අපි ආඩම්බර වෙන්නේ. කිසිසේත්ම පිනුතින ආඩම්බර වෙන දෙයක් නෑ මේක. මේ ශරීරය කියන්නේ පිනුතින ආහාරවල පරිවර්තනයක්. ආහාරවලින් හැදෙච්ච කබලින්කාර ආහාරයේ ප්‍රතිඵලයක් මේක. ඒක විතරක් නෙවෙයි, ඒ ආහාරයම තවත් සතෙකුට ආහාරයක්. මේක වෙනස් වෙමින් යන්නේ. වෙනසකට තියෙන්නේ අපේ විඥාණයට සාපේක්ෂව, අපේ කර්ම විඥාණයට අනුව මේ ශරීරයේ සැහැය ස්ත්‍රී පුරුෂ භාවය, ආයුෂ, නිරෝගී භාවය, බුද්ධිමත් භාවය ඔක්කොම මෙතෙන්ට සම්බන්ධ වෙනවා. එකම මව කුසේ ඉපදගත්තත්, එකම ගෙදර ආහාර ටික අනුභව කළත්, එකම වහලක් යට හිටියත්, එක අම්මගේ කුසෙන් ඉපදුනත් දරුවෝ දෙන්නේගේ ශරීර ලක්ෂණ වෙනස් වෙන මේ නිසා. පොළවේ එක තැනාති ගස් දෙකක් ඉඳනෝ, එක තැනක අපි කියමු මීයා බැටයක් ඉඳනවා, ඒ වගේම තවත් තැනක අපි කොහොම බැටයක් ඉඳනවා. එකම පස්තිකෙන් හැදෙන්නේ මේ දෙකම. කොහොම බීජණුව ඒ හැදෙන කොළගෙඩි ආදිය ඊට අනුව රසක් එනවා. අර මීයා බේට අනුව මිහිරි රසයක් තියෙනවා අඹගෙඩි වල. එකම පොළවේ පස්තික, එකම වතුර ටික, එකම සූර්යා ලෝකේ ලැබෙන්නේ. නමුත් ඒ බීජණුව වෙනස් වෙනවා. එතකොට පින්නතුනි, අපේ ජීවිතයත් එහෙමයි. අපේ කර්ම බීජයට අනුව, විඤ්ඤාණ ප්‍රතිසන්දි විඤ්ඤාණයට අනුව ඒ ඒ සත්‍යයන්ගේ ශරීරයේ ස්වභාවය, පැහැය, ආයුෂ ආදී ස්ත්‍රී පුරුෂ ස්වභාවය ආදී සියල්ලක්ම තීරණය වෙනවා. අපේ මේ හිස කෙස්සල ස්වභාවයෙන් හිටන්නේ විඤ්ඤාණය තුළ තීරණය වෙලා තියෙනවා. අපේ නියපොතු වල ස්වභාවය, අපේ රුධිරයේ ස්වභාවය, අපි කොච්චර නිරෝගී වෙනවද ඔක්කොම ටික පින්නතුනේ මේ කර්මයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ප්‍රතිසන්දි විඥානයේ තීරණය කළ තියෙන්නේ. පරිසරයෙන් වෙනස් වෙන්නේ බොහොම සීමිත ප්‍රමාණයෙන්. උපතේදී ප්‍රතිසන්දි විඥානයේ ඥානත් එක්ක අපි එනවා කියන්නේ මේ ගැත්තෙම්ම. ඇතැම් විට මව්පියෝ නිරෝගී නම් දරුවොත් නිරෝගී. මව්පියන්ට ওই සමහර රෝග හැදෙලා නැත්නම් දරුවන්ට තිය රෝග හැදෙන්නේ නැහැ. ඒ කර්මයත් එක්ක මේ දෙමව්පිය ලැබුණට පස්සේ ඊට අනුරූපව සමන්ත මේ වාසි ටික ලැබෙනවා. මෙන්න මේක පින්නතුනි අපි අවබෝධ කරගත්තොත් අපි දන්නවා මේ ශරීරය කියලා කියන්නේ මේ කය විතරක් නෙවෙයි, මේ මනසත් එක්ක දෙකම එකට යන දෙයකටයි අපි මේ සත්‍ය පුද්ගලෙක් කියලා කියන්නේ. ඒක කර්මානුරූපව මෙතන ටික කලක් ජීවත් වෙලා නැවත විඥානයේ තවත් වෙනක ප්‍රතිසඳ ගන්න ස්ථානයක්. ඒ නිසා මේ සඳහා තියෙන ආසාව අපි අඩු කරගන්නවා මේ අවබෝධය ලැබෙන ප්‍රමාණයට. මුලින්ම තමන්ගේ ශරීරය අවබෝධ කරගන්නේ තමන්ගේ ශරීරය අවබෝධ කරගත්තු ප්‍රමාණයට. ඒ ඥානයම තමන්ට හමු වෙන තමන්ගේ දරුවන්, ස්වාමි පුරුෂයන්, භාර්යාවන්, ඥාති මිත්‍රාදී සහෝදර සහෝදරියන් හැම දෙනා කෙරෙහිමත් මේක තමන් ඇප්ලයි කළ බලනවා. බලන්න බලන්න පිනුතුනි මේ ගමන් මගේ යන මේක අවබෝධ කරගන්න තියෙන මාර්ගය තමයි. මොකද්ද මාර්ගය? ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. බණ දහම් අහහා සම්මාදිටිය දිනු කරගන්නට ඕන. සම්මාදිටිය දිනු කරගන්න ප්‍රමාණයට පින්නතුනි සම්මා සංකල්පාදී තමන්ගේ සිතන විදිය වෙනස් වෙන්නට ඕන, වචන නිවැරදි වෙන්නට ඕන, තමන්ගේ උත්සාහය නිවැරදි වෙන්නට ඕන, තමන් කරන රැකියාව දැහැමි රැකියාව වෙන්නට ඕන, තමන්ගේ සතිමත් බව දැහැමි වෙන්නට ඕන, තමන් ලබන සමාධිය දැහැමි වෙන්නට ඕන. තමන් මේ දුකෙන් නිදහස් වෙන මාවතේ තමන් ඉන්නවාද කියලා තමන් නිතර නිතර මෙනෙහි කර බලන්නට ඕන. ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි ගමන් කරනවාද කියලා බලන්නට ඕන. සම්මාදිටිය මෙනෙහි කර කර. ඒ වගේම පින්නතුනේ මෙතෙන්දි තියෙන ඉතාම වැදගත් දෙයක් තමයි තමන් මේ දහමෙහි තමන් ඉදිරියට යනවාද කියලා තමන්ටම තමන් ගැන බලන්න රිෆ්ලෙක්ෂන් එකක් තියෙනවා, කණ්ණාඩියක් තියෙනවා. අපි නිතරම මේක සඳහන් කරනවා. මේ අතන කොච්චර මාතක තියෙනද දන්නේ නැහැ. අපි නිතරම සඳහන් කරනවා ඔබ මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යනවාද කියලා අපිටම අපි ගැන බලන්න පුළුවන් මානයක් තියෙනවා, කෝණයක් තියෙනවා, කණ්ණාඩියක් තියෙනවා. මොකක්ද ඒ? අපේ ළඟ යම්කිසි ලක්ෂණ ටිකක් දිනු වෙන්නට ඕන. මොනවද ඒ ලක්ෂණ? එකක් තමයි මෛත්‍රිය දිනු වෙන්නට ඕනේ නේද? අනිත් පැය කෙරෙහි මිතුරු බව දිනු වෙන්නට ඕන, මෛත්‍රී සාගත බව. ඒ මෛත්‍රී සාගත බව කියන්නේ දැක්කාම උඟක් ඉනාගෙන එක විතරක් නෙවෙයි. ඒ පුද්ගලයන් නැති තැනත් එයාගේ දිනුව ප්‍රාර්ථනා කරන්න ඕන. ඉන්න තැන බදාගෙන hina වෙලා නැති තැන වෙනත් විදියක හිතනවා නම් ඒක මෛත්‍රියක් නෙවෙයි. එයා නැති තැනත් එයාගේ යහපත වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් වෙන්න ඕන. ඒ නිසා බුදුදහමේ hinaවට එච්චර වැදගත් තැනක් දෙන්නේ නැහැ. බුදුදහම විතරක් නෙවෙයි මුළු ಭಾರತೀಯ ජන සමාජයේම සිනහව කොටස් 6කට බෙදලා තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. අපි වෙලාවට සාකච්ඡා කරන සිනහව පිළිබඳව. සිනහවේ ප්‍රවේද 6ක් තියෙනවා. එයින් සිනහ දෙකක් විතරයි බුදුදහමෙන් අගය කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ සිනහාවක් තියෙනවා, රහතන් වහන්සේගේ සිනහාවක් තියෙනවා. ඒක කෘතිම වැඩි කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ආධ්‍යාත්ම දිනුවත් එක්කම ඇති වෙන ස්වභාවයක් තියෙනවා. ඇසෙන් සිනහ සීමක් තියෙනවා. ඇස දල්වාගෙන සිනහ සීමක් තියෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ. ඒ වගේම මුඛයේ ඉතාම මද ප්‍රමාණයට විවර කරමින් දක්වන සිනහාවක් තියෙනවා. මේ කරුණා මෛත්‍රිය උපරිමයට දිනු කර බුත්තමයන්ගේ තියෙන සිනහාවක ලක්ෂණය. ඒ නිසා බාහිරින් කෙනෙක් හිනා වෙන ප්‍රමාණයට අනුව විතරක් මෛත්‍රිය සාගරද කියන එක තීරණය කරන්න බෑ. එයා හදවතින් සමාධිතිය පෙරටුකොට අනිත්‍යයේ යහපත වෙනුවෙන් දිනු වෙනුවෙන් එයා ඇති තැනත් එයා නැති තැනත් එයා වෙනුවෙන් කොච්චර කැප වෙනවාද කියන එක මතයි මේ මෛත්‍රිය තීරණය වෙන්නේ. එතකොට අපේ ළඟ මෛත්‍රිය ටිකෙන් ටික දිනු වෙනට ඕන. Taman දිනපතා මෛත්‍රිය වඩන අවස්ථාව තත්පරයේ තත්පරයෙන්ම වැඩි කරගන්නට ඕන. තමන් මේක වැඩි කර නොගන්නව නම් තමාගේ දිනුවක් වෙලා නැහැ. දෙවෙනි එක තමයි අවංක භාවය දිනු වෙනට ඕන. එන්නේනම් අවංකකම වැඩි වෙනට ඕන. තමන්ම තමයි තමන් තීරණය කරන අවංකද කියලා. තුන්වෙනි එක ප්‍රඥාව වැඩි වෙනට ඕන. ප්‍රඥාව කියන්නේ එක පැත්තකින් කම්මස්සකට සම්බන්ධෙතිය, කර්ම ආදාන සමාගානෙත් පැත්තෙන් පටිසම්පාදයේ අනිත්‍යතාවය හේතුඵල ධර්ම ඇතිවීම නැතිවීම පංච උපාදානස්කන්ධේ හට ගැනීම නිරුද්ධ වීම දකින ප්‍රමාණයේ දවසට හිතෙන වාර ගන්න දවසට මතක් වෙන වාර ගන්න වැඩි වෙන්නට ඕන. මෙන්න මේ තුන තමයි තමන් ධර්ම මාර්ගය යනවද කියලා තමන්ටම බලා ගන්න තියෙන ලක්ෂණය. මොනවද ලක්ෂණ ටික? මෛත්‍රී භාව, මෛත්‍රිය, අවංක භව, ප්‍රඥාව. ඔය තුන අමතකගෙන ඕන කන්නාඩියේ ලියලා තියන්න. කන්නාඩියේ හැර රෙස්ට් රූම් එකේ හැර ලියලා තියන්න දවසට වැඩිපුර වාර ගානක් පේන තැනක. ඔය තුන දිනු වෙනට ඕන. මෙන්න මේ ධර්ම දේශනා කරාට පස්සේ යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන මේ ධර්ම දේශනා කරාට පස්සේ කොණ්ඩඤ්ඤහාමුදුරන්ට මේක තේරුණා. පටිසම්පාදයේ මේ ඇතිවීම නැතිවීම සංඛ්‍යාත, මේ පටිසම්පාදයේ අනිත්‍යතාවය හේතුඵල ධම අර පස් දෙනාගෙන් මුලින් කොණ්ඩඤ්ඤ හාමුදුරන සඳහන් කළේ මොකද? ඒකට හේතුව දැන් අපි පස් දෙනාම එකට හිටියයි කියලා සඳහන් කරාට සූත්‍රයේ මේ දෙන්නගෙන් තුන් නමකට බණ කියනකොට දෙනමක් පිණ්ඩපාත යනවා. අනිත් දෙනමට බණ කියනකොට අනිත් තුන් නම පිණ්ඩපාත යනවා. එහෙම එහෙම දවස් ගානක් මෙයත්ක බුදුහාරු ගත කළා. මේක තමයි නියම ස්වභාවය. වැච සිදුවීම මේක. එතකොට පළමුවෙන්ම කොණ්ඩඤ්ඤ හාමුදුරන්ට තමයි මේ පණිවිඩය ලැබුණේ. ඔහු මේ ධර්ම අවබෝධ කරගත්තා. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන මේ ධර්ම අවබෝධ වුණා. ඇතිවීම නැතිවීම දැක්කා. අර ඇත නැත කියන අන්ත දෙකෙන් දුර වෙලා පටිච්චසමුප්පාදේ දැක්කට පස්සේ විරජන් වීතමලන් ධම්මචක්කුම් උදපාදේ කියලා කියනවා. ධම්ම මැස පහළ වුණා. හිත පිරිසිදු වුණා. බුදුහාඳුරු උදම් මැනුවා. අඤ්ඤාසිවත බොහෝ කොණ්ඩඤ්ඤෝ, අඤ්ඤාසිවත බොහෝ කොණ්ඩඤ්ඤෝ, කොණ්ඩඤ්ඤ දැනගත්තා, කොණ්ඩඤ්ඤ දැනගත්තා කියලා බුදුහාඳුරු සතුටටපත් වුණා. සාරා සංකේ කල්පලක්ෂ්‍ය ලෝකේ සත්‍යයන් දුකෙන් නිදහස් කිරීම සඳහා අප්‍රතිහත ධෛර්යයකින් ඇස් ඉස් මස්ලේ දන් දීලා අපරිමිත පරිත්‍යාගයක් කරලා ලෝකෙට මේ ධර්ම දේශනා කරපු පළවෙනි අවස්ථාවේදී පළවෙනි ප්‍රතිඵලය නෙලාගත් අවස්ථාව. එදා මිනිසයන් හැකිට එක්කෙනෙක් සෝවාන් වුණත් පින්නතුනි අසංඛ්‍ය ගණන් සත්‍යයන් එදා බණ ඇහුවා. සත්‍යයන් බණ ඇහුවා. ඒ බොහෝ දෙනෙක් මාර්ගඵල ලැබුවා. එහි පළවෙනි මනුස්ස ලෝකයේ ප්‍රතිඵලය තමයි කොණ්ඩඤ්ඤ හාමුදුරු කියලා කියන්නේ. ඊට පස්සේ දෙවනි පියවරේදී ඊළඟ දෙනමට ධර්ම දේශනා කළා. වර්ප බද්ධිය කියන ඊළඟ දෙනමට ධර්ම දේශනා කළා. උන්වහන්සේලා දෙනම මේ ධර්ම අවබෝධ කරගෙන සෝවාන් වුණා. පළමුවෙන්ම කොණ්ඩඤ්ඤ හාමුදුරන්ට ධර්ම දේශනා කළ උන්වහන්සේ සෝවාන් වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ මුලින්ම කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ මහාන කෙරුවා. මහාන කළා. මහාන උප සම්මදව ලබා දුන්නා. ඒහි බික්කු භාවයෙන් මහාන උප සම්මදව ලබා දුන්නා. ඊළඟට වප්පබද්දිය කියන දෙනමට ධර්ම දේශනා කළ උන්වහන්සේලා දෙන සෝවාන් වුණාට පස්සේ උන්වහන්සේලා දෙනත් පැවිදි කළා. ඊට පස්සේ මහානාමස්සදි කියන ඊළඟ දෙනමට ධර්ම දේශනා කළා. දේශනා කළා. උන්වහන්සේලා දෙනමත් සෝවාන් වුණා. සෝවාන් වීම විතරයි උනේ. සෝවාන් වුණා උන්වහන්සේලා දෙනමත් පැවිදි කළා. අන්තිමට පින්නතුනි මේ පස් නමටම එකට බුදුහාමුදුරෝ අනන්ත අනත් ලක්ෂණ සූත්‍රය දේශනා කළා. අනත් ලක්ෂණ සූත්‍රය පංචවග්ගීය සූත්‍රය කියලා කියන මේකට. මොකද සූත්‍රය? අනන්ත ලක්ෂණ සූත්‍රය. සෝවාන් වුණේ මොන සූත්‍රය හරද? ධම්මචක්ක සූත්‍රය හරහා. මේ පස් නමම ඊළඟට රහත් උනේ අනන්ත ලක්ෂණ සූත්‍රය හරහා. ඒ සූත්‍රයේ බුදුහාමුදුරු දේශනා කළේ අනාත්මතාවය ගැන. බුදුහාමුදුරු අහනවා මේ රූපය ආත්ම කියලා ගන්න පුළුවන්ද? ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා කියනවා මේක ස්වාමීනි ආත්ම කියලා ගන්න බෑ. ආත්ම කියලා ගන්නව නම් මේක Taman කැමති විදිහට පවත්වා ගන්න පුළුවන්කම තියෙනට ඕන. ඒ නිසා මේක ආත්ම දෙයක් නෙවෙයි. මේක අනාත්ම දෙයක්. ඒ අනාත්ම නම් ඒක සැපද දුකද කියලා හුවා. Tamanට පාලනය කරන්න බැරි දෙයක් නම් ඒක දුකයි. මෙන්න මේ අනාත්මතාවය පිළිබඳව රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයම අනාත්මතාවයට හිත තියලා බුදුහාමුදුරු ධර්ම දේශනා කරනකොට මේ පස් නමම රහත් භාවයට පත් වුණා. ලෝකයේ මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ පළවෙනි රහතන් වහන්සේලා පස් නම ඇසළ පොහෝ දිනයක ආසන්න දවසකදී ලෝකයට දායාද වුණා. ඊට පස්සේ යසකල පුත්‍රයා පැවිදි වුණා. ඊට පස්සේ විමල සුභාව කුණජි ගාමපති කියන ඔහුගේ යහළුවන් මහණුණා. ඔක්කොම මෙහෙම වර්ධනය වෙලා 69ක් බවට පත් වුණා. ඒ 69ට බුදුහාඳුර දේශනා කළා ධර්මචාරිකායන් චරිත දෙක්වේ චාරිකන් ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසන කල්යාණං සාත්තං සබ්බෙන්ජනං කේවල පරිපුඤ්ඤං පරිපුන්නං බ්‍රහ්මචර්යං දේසේත මා ඒකේන ද්වේ අගමිත්ත. මහණෙනි ඔබත් මමත් මේ ධර්මයේ ප්‍රයෝජන අරගෙන සසරින් දුකෙන් නිදහස් වුණා. මේ නිදහස් වීමේ පණිවිඩය ගම් දනව් සර හැතරෙමින් ලෝකයට මේ ධර්ම දේශනා කරන්න. එක මගකින් දෙනමක් නොගසින් වෙන වෙන තනි තනිවම ගමන් කරමින් මේ ධර්ම ලෝකයට දේශනා කරන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ දේශනාවේ ප්‍රතිඵලයක් විදියටයි අද වෙනි ඇසළ පුන් පොහොව දවසට ලෝකයට ධර්ම ප්‍රචාර කටයුතු තවදුරටත් වර්ධනය වුණේ. ඉතින් පින්වතුනි අද අප මේ සාකච්ඡා කළේ ධම්මචක්ක සූත්‍රයත් අනන්ත ලක්ෂණ සූත්‍රයත් ආශ්‍රිත වෙන කරුණු ටිකක් අපිට ලැබිච්ච වෙලාව අනුව ඉතාම කෙටියෙන් මේ කරුණු සඳහන් කළේ. ඉදිරි දවස්වලදී අපට ඉඩ ලැබෙන අවස්ථාවක් විදියට අපි තවදුරටත් මේ කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතන්ට ප්‍රශ්න තියෙනවා නම් අහන්න අවස්ථාව ලබා දෙන්න. ධම්මචක්ක සූත්‍රයේ පස් නමටම තමයි දේශනා කළේ. ධම්මචක්ක සූත්‍රය සම්පූර්ණ වෙනකොට පස්සඟ මහණුම සෝවන් වුණා. නමුත් එක විටම පස් නමම සෝවන් වුණේ නැහැ කියන එක අපි මේ කියුවේ. මුලින් කරුණු ටික දේශනා කරනකොට කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ සෝවන් වුණා. ඊට පස්සේ අනිත් දෙනමකට දේශනා කරනකොට අනිත් දෙනම සෝවන් වුණා. ඊට පස්සේ අනිත් දෙනම දේශනා කරනකොට ඒ කියන්නේ එකම කරුණ නැවත නැවතත් ඒගොල්ලෝ රිපීට් කළා. නමුත් ධම්මචක්ක සූත්‍රය එහෙම රිපීට් කරගතවක් නැහැ ඇත්තෙම. ඒකේ සාමාන්‍ය සූත්‍රය කෙටි කරලා තියෙන්නේ. නමුත් මහවග්ගපාලයේ ඒ සිද්ධිය සම්පූර්ණයෙන්ම සවිස්තරාත්මකව දැක්වෙනවා කොහොමද මේ සිද්ධිය වුණේ කියලා. ඔව්. ඒක විස්තරාත්මකව දක්වන්නේ ධම්මචක්ක සූත්‍රය කියලා දැන් අපි විස්තර කරන සූත්‍රය එන්නේ කරුණ ටික සාරාංශ කරලා කෙටියෙන් තමයි ඒකේ තියෙන්නේ. ඒකේ තියෙන්නේ මේ කතාව කිව්ව ගමන්ම සෝවන් වුණා කියන එක කියන්නේ. ඇත්තම සෝවන් වුණේ මුලදී කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ විතරයි. පස්සේ ඊළඟට නැවතත් ඒ දේශනාවම නැවත කරනකොට අනිත් දෙනම සෝවන් වුණා. හැබැයි පස් නමම ඊළඟට එක විට තමයි රහත් වුනේ. මොකද කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ වෙනම සෝවන් වෙන තේරුවක් තියෙනවා. උන්වහන්සේ බොහෝ කාලයක් බුද්ධ ශාසනවල බුදුවරු දැකලා පාරමිතා පුරලා අදිස්ථාන කරගෙන ආවා මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ පළවෙනි ශ්‍රාවකයා බවට පත් වෙන්න. උන්වහන්සේ තමයි භික්ෂුන් වහන්සේලාගේ වැඩිමහල් සහෝදරයා. සරියුත් මුගලන් හාමුදුරුවෝ ජ්‍යෙෂ්ඨ සහෝදරවරු. නමුත් වැඩිමහල්ම සහෝදර විදිහට සැලකන්නේ කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ. සරියුත් හාමුදුරුවෝ කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ට ගරු කළ තියෙනවා. උන්වහන්සේ ඉන්න තැන්වලදී උන්වහන්සේට ප්‍රමුඛත්වය දීලා තියෙනවා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් වුණත් ධර්ම සේනාධිපති වුණත් මේ පළමුවෙන්ම මාර්ගඵල ලැබීමේ ගෞරවය උන්වහන්සේට හිමි වෙලා තියෙනවා. පැවිදි බවෙහි වැඩි බව ගරුත්වයේ සලකන්නේ වයසට වඩා මහාන පිළිවෙලටයි පැවිදි වෙච්ච පිළිවෙලටයි. ඒ නිසා මුලින් පැවිදි වෙලා ධර්මඥානෙ ලැබපු කෙනා විදියට කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ මේ ශාසනයේ 80 මා ශ්‍රාවකයන් අතරින් ප්‍රධාන ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා. ඇත්තෙම බුදුහාමුදුරුවෝ පංචවග්ගයේ භික්ඛුව කියලා තමයි ආමන්ත්‍රණය කළේ. ඒ භික්ඛුව කියන්නේ ඕල් ඒ කාලේ හැටියට යම්කිසි ශ්‍රමණ සම්ප්‍රදායක හිටියේ. පැවිදි බවක් ලබාගෙන හිටියේ. නමුත් බුද්ධ ශාසනයේ විදියට බුදුහාමුදුරුවන්ගේ පැවිද්ද නැවත ලබා දුන්නා. ඈ ඒ භික්ඛුව කියලා ආමන්ත්‍රණය කරා එන්න භික්ෂුව කියලා. ඒ භික්ඛු භාවයෙන් සෝවාන් වට පස්සේ පැවිද්ද ලබා දුන්නා. ඒ පැවිද්ද ලබා දීපු කතාව ධම්මචක්ක සූත්‍රය සඳහන් වෙයි. ධම්මචක්ක කියන කොටසට විතරක් අයිතින සූත්‍රයක් දැක්වෙන්නේ නැහැ ඒක. නමුත් මහාවග්ග පාළියේ මේ සවිස්තරාත්මක විස්තරණයකේ ඒක සම්පූර්ණ විස්තරය දැක්වෙනවා. හැබැයි උන්වහන්සේලා ඒ බුදු සමය විදියට පැවිදි වෙන කලින්ම බුදුහාඳුර භික්ඛුව කියලා නාමකරණය කරනවා. භික්ඛුව කියන්නේ සංසාරයේ බයෙන් එකතීති භික්ඛුව කියලා දක්වනවා. චින්න බින්න කඩදරතීති භික්ඛුව කියලා කියනවා. සසර පිය දක්නාර්ථෙන් භික්ෂුව කියලා කියනවා. සිඳුන බිඳුන මේ ඉරිච්ච වගේ කැලිය එකතු කරලා මහපු ඇඳුමක් ඇඳලෙන හින්දා භික්ෂුව කියලා කියනවා. භික්ෂුව කියන අර්ථයට තේරුම් හුඟක් තියෙනවා පදයට. එතකොට ඒ වන විට යම් විදියක ශ්‍රමණ සම්ප්‍රදායකින් හිටිය පැවිදි වෙච්ච පිරිසක් නිසා ඒ අය බුදු සමය පැවිදි වෙන කලින්ම බුදුහාඳුර භික්ෂුව කියලා ආමන්ත්‍රණය කළා තියෙනවා. ඒක හරි. නමුත් පස්සේ අය පැවිදි කළා. ඒ පස් දෙනාගෙන් තමයි මේ සංඝ ශාසනය ආරම්භ වුණේ. හොඳයි පින්වතුනි, මේ නැත්තම් බොහෝ වෙලාවක් ධර්ම ශ්‍රවණය කළා. මෙහිදී අපේ ප්‍රධාන කාරණය තමයි පින්වතුනි මේ දුක ඇතිවීම හා නැතිවීම පිළිබඳව නුවණින් දකින්න, බුදුදහමේ කියන පටිච්චසමුප්පාදය හේතුඵල ධම දකින්න, ආරාස්පණික මාර්ගයේ ගමන් කරන්න, නිතරම තමන්ගේ ළඟ ගුණවත්කම් සිල්වත්කම් වැඩි කරගන්න, බුද්ධිමත් බව වැඩි කරගන්න, විශේෂයෙන්ම මේ ධහමේ යනකොට තමන්ගේ ළඟ ප්‍රකට වෙන්න ඕන ලක්ෂණයක් තියෙනවා. එයින් එකක් තමයි ආරේකාන්ත සීලය කියලා විශේෂ සීලයක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ආරේකාන්ත සීලය කියලා. ඒ ආරේකාන්ත සීලයේ තියෙන එක ලක්ෂණයක් තමයි වචනය පිළිබඳව සංවරතා හතරක් වෙනවා. බොරු කියන්නේ, කේලම් කියන්නේ, පරුස වචන කියන්නේ, හිස් වචන කියන්නේ. ඒ අතරුණු දෙකක් ඉතාම ප්‍රබලයි. බොරු කියන්නේ, හිස් වචන කියන්නේ. සම්මාදිටිය ඇති වෙන්න පින්නතුනේ තමන්ගේ ළඟ පැහැදිලිවම ප්‍රකට වෙන්න ඕන ලක්ෂණයක් තියෙනවා. මේක අනිත්‍ය විමසන යන නෙවෙයි මේක කියන්නේ. තමන්ම තමන් ගැන බලන්න කණ්ණාඩිය ළඟට ගිහිල්ලා. අනිත්‍ය බලන්න නෙවෙයි මේ යන්නේ කියන්නේ. තමන්ගේ ළඟ නිසරු වචන කතා කරන ස්වභාවය, හිස් වචන කතා කරන ප්‍රමාණය ටිකෙන් ටික අඩු වෙන්නට ඕන. තමන්ගේ ළඟ ප්‍රඥාව දිනු වෙනද කියලා තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් ලක්ෂණයක්. ඒකෙන් කියන්නේ මේ කතා නොකර ඉන්න කියලා. කතා නොකර ඉන්න කියලා නෙවෙයි මේ කියන්නේ. කතා නොකර හිටියට මුනිවරයෙක් වෙන්නේ නැහැ. බුදුදහමේ දේශනා කරනවා. කතා කරන වචන හැකි තාක් දුරට සිහියෙන් කතා කරන්න, අර්ථවත්දයක් කතා කරන්න. එහෙම කතා කරන දෙයක් නැත්නම් ඉහඬ වෙන්නේ. මොකද හිත කැළමෙන දේවල් කරගන්නට එපා. තමන්ට තියෙන වටිනාම දේ තමයි මොකද්ද? තමන්ගේ හිත. ඒ හිත අලුත පිපිච්ච ලස්සන සුවඳ හමන රෝස මලක් වගේ තමන් කැමතිම පාටකින් සුවඳවත් ලස්සන මලක් කියලා හිතලා හිත නිතරම ලස්සනට තියාගන්න. ඒ ලස්සන හිත නැමැති මලට හානි කරන්න ඇසෙන් රූප එනවා, කනෙන් ශබ්ද එනවා, ඒවට ඉඩ දෙන්න එපා. ඒ මල හැමදා පර නොවන සදාතනික මලක් වශයෙන් විකසිතව තියාගන්න. ඒක තියාගන්න නම් සතිමත් බව කියන කිතාම වැදගත් වෙන සිහිය. සතර සතිපට්ඨානෙන් හිටිය ප්‍රමාණයටයි මේ මලට වෙන හානියෙන් බේර ගන්න පුළුවන්කම තියෙන්නේ. නැත්තම් සලිවේදම් කරාට විතරක් බෑ. රූපයට උගස් සලිවේදම් කරාට මේ මල ලස්සන වෙන්නේ නැහැ. මේ මල ලස්සන වෙන නම් පින්නතුනි රූපයක් හොඳට ලස්සනට තියාගන්න. ලෝකේ ලස්සනම කෙනා විදියට තින්න. හැබැයි ඒක නොදෙන විදියට තමන්ගේ හිත ලස්සනට තියාගන්න. ලෝකේ වටිනාම බඩු භාණ්ඩ පරිහරණය කරන්න, ආභරණ පළඳින්න, බුදුදහමෙන් කිසි වෙලකත් ඒ වපා කියන්නේ නැහැ. මොකද විසාකාව කියලා කියන්නේ ඒ කාලේ විදියට ලෝකේ වටිනාම පනඳනා වැඳපු කෙනා. බුදුදහමෙන් කවදාවත් කියවෙන්නේ ඕවා ගලවලා නිහතමානී වෙන්න කියලා. එහෙම නිහතමානී බව නෙවෙයි බුදුදහමෙන් කියන්නේ. ඊට වඩා ගැඹුරු දෙයක්. ඒ බඩු සියල්ලක්ම පරිහරණය කරන්න. නමුත් ඒ පරිහරණය කරන බඩු භාණ්ඩ, යාන වාහන, ගේ දොර ඉඩකඩම් වලට වඩා තමන් වටිනා කෙනෙක් වෙන්න. තමන් වටිනා කෙනෙක් වෙන්නේ තමන්ගේ හිත රැක ගන්න කුසල් වලින් කුසල් වඩන්න හිත ආරක්ෂා කරගන්න හිතේ සතිමත් බව ටිකෙන් ටික දිනු කරගන්න ප්‍රඥා වැඩි කරගන්න සති සම්පජඤ්ඤය කියන දෙක වඩ වඩාත්ම දිනු කරගන්න ලෝකයේ බාහිර පුද්ගලයන් වෙනස් වෙද්දී තමන්ගේ දූ දරුවන් වෙනස් වෙද්දී දූ දරුවන් තමන්ට අහිමි වෙද්දී විතරක් නෙවෙයි තමන්ගේ ශරීරයත් වයසට ගිහිල්ලා ලෙඩ වෙලා තමන්ට අහිමි වෙද්දී තමන්ට මානසිකව දුක් පීඩා ඇති නොවන විදිහේ මානසිකත්වයක් වහ වහාම ඉක්මනට මැටි කරගන්න ඒකට ලැබෙච්ච හොඳම වටිනාම භාග්‍ය සම්පන්න පුණ්‍යමය අවස්ථාවක ඔබ අප ඉපදිලා ඉන්නේ බුද්ධෝත්පාද කාලෙක ඉපදිලා ඉන්නේ මේ අවස්ථාව මෙතනින් මගේ හැරුණොත් ආයි බුදුරු සිය ගානක්වත් අපිට හමු වෙද කියලා හිතනවත් බෑ හරියට මුහුදට දාපු දර කැලි දෙකක් එකතු වෙන වගේ වැඩ ආයි කොහෙද මුණගේ හඳ කියලා හිතන්නවත් බෑ බුදුදහමයි අපි එකතු වීම හරියට මුහුදට දාපු දර කැලි දෙකක් එකට එකතු වීම වගේ දෙයක්. ඊටාම් දුර්ලභ දෙයක්. ඒ දෙක එකතු වෙච්ච අවස්ථාවක් නේ. මේක වෙන් වෙන්න තව සුළු මොහොතක් තියෙන පිනතනේ. කොයි මොහොතේ මේ දෙක ගිලිහෙද දන්නේ නැහැ. අපට වටිනාම දේ පිනතනේ මේ සම්බුද්ධ ශාසනය මේ ධර්මය. අනිත් අපි ලැබපු සියලුම දේට වඩා වටිනාම දේ තමයි සද්ධර්මය. ඒ නිසා ඒ සද්ධර්මය තමන්ගේ ජීවිතයෙන් අහිමි වෙන කලින් වහ වහාම මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න. ඔබත් ප්‍රයෝජන ගන්න. ඔබගේ මව්දෙමාපියන් ඉන්නව නම් ඒකටත් බණහන අවස්ථාව සලසලා දෙන්න. ඔබගේ දරුවන්ට, ස්වාමි පුරුෂයන්ට, බහරයාවන්ට මේ ධර්ම ලබා දෙන්න. ඔබගේ ළඟම ඥාතීන්ට හැකි තාක් මේ ධර්මයට නැඹුරු වෙන්න අවස්ථාව උදා කරලා දෙන්න. ඒක තමයි සැබෑ මෛත්‍රී කියලා කියන්නේ. ඉතින් ඒ සඳහා කටයුතු කරන්න ඔබ අප හැම දෙනාටම ශක්තිය ධෛර්ය ලැබේවා මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් අප නමින් මේගේ ඥාතීනොත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. සම්මදෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන් වේ ඔබ අප හැම දෙනාමත් අපේ රටේ සාමුද්‍ර ශාසනය බොහෝ කලක් හොඳින් ආරක්ෂා කර දෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඔබ හැම දෙනාටම රැස් කරගත් මේ උතුම් පින් කම ආනිසංසයෙන් මෙලොවසෙන් නිදුක් නිරෝගී සම්පත්තිය පරලෝක ජීවිතයේ සුගති ගාමීත්වය ප්‍රාර්ථනා අනුකූලව උතුම් නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුංකා භයම් පන්තා ච නිම්භයා සෝකම් පන්තා ච නින්සෝකා හොන්තු සම්දේති පානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි.